සංසාර සාරෝග විනීතනී සම් සන්නීත සාතම් සුචිසාරදී සම් සන්ධීරකං සොන්න තනුපලා සම් සංලාපදේසින් පනමේ භිසාසම් සසර සැඩසායුර නවතා නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සක්කා බ්‍රාහ්මන ඉමස්මින් පි ධම්ම විනයේ අනුපුම්බ සික්ඛා අනුපුම්බ කිරියා අනුපුම්බ පටිපදා පඤ්ඤාසේතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සම්බුද්ධාලෝක විහාරස්ථානයේහි මරිනොවැලිහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි අදත් මේ පින්තුන් මේ පොහෝ දින සීල සමාදන් වෙලා සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට ප්‍රඥාව ලබා දෙන අනුශාසනාවන්. ඒ ධර්මය ශ්‍රවණය කරන්න අපේ ජීවිතෙහි නුවණ ප්‍රඥාව දිනු වෙනවා. ඒ ප්‍රඥාව දිනු වෙන ප්‍රමාණයට අපේ ජීවිතෙහි සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙන්න හේතුව තමයි අපේ හිතේ තියෙන කෙලෙස් ටිකෙන් ටික අඩු වෙනවා. අපේ හිතේ තියෙන සතුට නැති කරන්නේ අපේ හිතේ තියෙන පැහැපත් බව, පිරිසිදු බව, ලස්සන නැති කරන්නේ කෙලෙස් නිසා. කෙලෙස් කියලා කියන්නේ අපේ හිත අපිරිසුදු කරන දේවල්. ඒ සියලුම කෙලෙස්, සියලුම නීවරණ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. ඒ තමයි ලෝභ, ద్వේෂ, මෝහ කියලා කියන්නේ. ඒ ටිකම නැවත නීවරණ පහක් හැටියටත් බෙදෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ඒ නීවරණ පහම නැවත තව එක නීවරණයක් එකතු වෙලා අවිද්‍යා නීවරණයත් එක්ක නීවරණ හයක් කියලාත් කියනවා. ඒ වගේම මේ කෙලෙස් ටිකම නැවත සංයෝජන 10ක් විදිහට විස්තර කරනවා. අපි අහලා තියෙනවනේ දස සංයෝජන කියලා. ඔසක්ඛය, දිට්ඨි, විචිකිච්ඡා ආදී වශයෙන් සඳහන් වෙන නිවරණ 10ක් හැටියටත් කියනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි අන්තිමටම කෙලෙස් 1500 දක්වාම බෙදලා බෙදලා දක්වනවා. ඉතින් මේ කෙලෙස් හුඟක් තිබුණට පින්නතුනි අපිට කරන්න තියෙන එක දෙයයි අපේ හිත ආරක්ෂා කරගන්න එක විතරයි. එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුහාඳුනේ ළඟදී සඳහන් කරනවා ස්වාමීන් මේ ශික්ෂාපද හුඟක් තියෙනවා මේ හුඟක් ශික්ෂාපද රකින්න අමාරුයි කියලා. බුදුහාඳුරේ හව වික්ෂෝමට එකක් කරන්න පුළුවන්ද කියලා. ස්වාමීන් එකක් නම් කරන්න පුළුවන් කොහොමද කියලා. එහෙනම් ඒකම දේ තමයි හිත ආරක්ෂා කරගන්න. හිත ආරක්ෂා කරගත්තාම ඔක්කොම ශිල්පද ආරක්ෂා වෙනවා. තමන්ගේ හිතට එන කෙලෙස් වලින් හිත මුදව ගන්න පුළුවන් කියලා. එනිසා පින්නතුනි අපි අපට සලකනවා නම් අපි අපට ආදරය නම් අපි වඩාත්ම සතුටෙන් ඉන්න කැමති නම් අපි කළ යුතු ප්‍රධාන දේ තමයි තමන්ගේ සිත ගැන නිතර සැලකිල්ලෙන් සිහියෙන් ඉන්නට ඕන. සිතට එන අරමුණු මොකද්ද කියන එක ගැන නිතර සිහියෙන් ඉන්නට ඕන. ඒ වගේම කයින් යමක් කරනකොට හොඳට හිතලේක කරන්න ඒ කරන දේ රාග ద్వේෂ මොහ වැඩි වෙන දෙයක්ද නැද්ද කියලා බලලා. ඒ වගේම වචනෙන් යමක් කතා කරනවා නම් ඒ කතා කරන කලින් නැවත නැවතත් හිතන්න මේ කතා කරන දෙයින් මට රාග ద్వේෂ ඇතිවෙනවද කියලා. ඒ වගේම හිතට යමක් එනකොට අරමුණ ආපු ගමන් බලන්න දැන් මගේ හිතේ තියෙන අරමුණ ලෝභයක්ද ద్వේෂයක්ද ඊර්ෂ්‍යාවක්ද පරිත්‍යාග සීලියත්වයේ පිළිබඳවද ශ්‍රද්ධාවද සිහියද නුවණද ආදී වශයෙන් හොඳට හිතගෙන කල්පනාවෙන් ඉන්න. හිතගෙන හුඟා කල්පනාවෙන් ඉන්න අපේ ජීවිතයේ ප්‍රධානම වෙනසක් වෙනවා Tamanට බලගන්න පුළුවන්. මොකක්ද ඒ වෙනස? හිතගෙන සිහියෙන් ඉන්න කතා කරන ප්‍රමාණය එන්නම අඩු වෙනවා. කතා කරන ප්‍රමාණය එන්නම අඩු වෙනවා. ඒකට හේතුව තමයි අපි බොහෝ විට කතා කරන්නේ පින්නතුනි හරියට සිහිය පිහිටවන්නගෙන. හරියට සිහියෙන් ඉන්නවා නම් අපේ කතාවේ ලොකු වෙනසක් වෙනවා, ලොකු පාලනයක් වෙනවා. කතා නොකර ඉන්න කියන එක නෙමෙයි. බුදුහාඳුරෝ කතා නොකර ඉන්න කිව්වේ නැහැ කාටවත්. ඒ වගේම කතා නොකර හිටියට මුනිවරයෙක් වෙනවා කියලාත් නැහැ බුදුදහමේ. කතා නොකර හිටියත් හිතෙන් අකුසල් වෙන දෙයක් හිත ඉන්නවා නම් ඒක නියම බ්‍රහ්මචර්යාව වෙන්නේ නැහැ. ඒක නියම සීලය වෙන්නේ නැහැ. ඒ නිසා කතාව අඩු වෙන්නේ පින්නතුනි සිහිය දිනුවෙන්න අපි යමක් කතා කරනවා නම් කතා කරන්නේ හරීම සිහියෙන්. ඇයි ඒකට හේතුව පින්නතුනි? සිහියෙන් කතා කරනවායි කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයෙන් කතා මොකද්ද යෝනිසෝ මනසිකාරයෙන් කතා කරනවායි කියලා කියන්නේ? කෙලෙස් නැතිවෙන විදියට අපි හිත පිහිටුවාගෙන කතා කරන්නේ කොහොමද ඒක කරන්නේ අපි? අපි බොහෝ දේවල් කතා කරන්නේ මොනව ගැනද? අතීතයේ සිදුවෙච්ච කාරණයක් ගැන. ඒ අතීතයේ සිදුවෙච්ච සිද්ධිය ගැන අපි වර්තමානයේ කියනකොට කොහොමද කියන්නේ අපි? ඒ අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය තුල ජීවත් වෙමින් තමයි අපි ඒ ගැන කතා කරන්නේ. ඒ සිද්ධිය සම්පූර්ණව අපි සිද්ධිය තුල ජීවත් වෙනවා. ඒ සිද්ධිය රඟපානවා එහෙම. සම්පූර්ණයෙන්ම ඒ සිද්ධිය කියලා කියන්නේ අපි ඇසෙන් දැකපු දෙයක්, කනෙන් අහපු දෙයක්, නාසයෙන් ගඳ සුවඳ ලබපු දෙයක්, මේ වගේ ඉන්ද්‍රියන් 6න් කිසියම් ඉන්ද්‍රියකින් ලබපු දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ කතා කරනකොට අපට හිතෙන්නේ නැහැ දැන් මේ වර්තමානයේ ඉඳගෙන කතා කරනවායි කියලා. දැන් කවුරු හරි බැන්නනම් බැනපු කෙනෙක් ගැන නම් කතා කරන්නේ අහවලා මෙහෙමයි බැන්නේ, බැනපු වෙලාවේ අහවලත් හිටිය මේ වචනයි කිව්වේ, මට මෙන්න මේ වගේ අතපය දික් කර කර බැන්නේ, ඔක්කොම කිය කී ඒ සිද්ධිය තුලට අපි යනවා. ඒ සිද්ධිය තුල අපි ජීවත් වෙනවා. එතකොට පින්නොතනේ අපි ඒක කතා කරන්නේ ද්වේෂයෙන්. අපි දන්නේම නැහැ ඒක. ඒ වගේම රාගය ඇති වෙන සිද්ධියක් ගැන නම් අපි කතා කරන්නේ අපිට ඒවල රාගය ඇති වෙලා රාගයේ මනසින් තමයි අපි ඒ ගැන කතා කරන්නේ. නමුත් කෙනෙකුට ඒක කතා කරන්න පුළුවන් හොඳට සිහිය පිහිටුවාගෙන මේ වර්තමාන මොහොතේ හරියට සිහිය තියාගෙන ඒ සිද්ධිය කියන්න පුළුවන්. ඒ සිද්ධිය කියනකොට පින්නතුනේ පුද්ගලයා ගැන අමනාපෙන් නෙවෙයි කියන්නේ. යමෙක් ගැන රාගයෙන් නෙවෙයි කියන්නේ, කෙනෙක් ගැන දෝෂාරෝපණයෙන් නෙවෙයි කියන්නේ. ඒ සිද්ධියක් කියනකොට ඒ සිද්ධියට දාල පුද්ගලයාට ලෝභය හෝ ద్వේෂය සහිතව නෙවෙයි කියන්නේ. ඒ සිද්ධියයි කියන්නේ. කෙනෙක් ගැන අඩුපාඩුවක් කිව්වත් ඒ අඩුපාඩුව පුද්ගලයාට බැඳලා නෙවෙයි, පුද්ගලයාට එකතු කරලා නෙවෙයි කියන්නේ. මේ දේ නොකර හිටියනම් මේ ප්‍රතිඵලය වෙන්නේ නැහැ නේ කියලා තමයි කතා කරන්නේ. එතකොට එවැනි සිද්ධියක් අපි කතා කරනවා නම් ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච කෙනා අහගෙන හිටියත් අපිට කමනාපයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි පුද්ගලයෙක් ගැන කතා කරොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා නොපෙනෙන තැනක අහගෙන හිටියොත් මොකද වෙන්නේ? දැන් අපි කතා කරන විදියට පින්නතුනේ ඒ කෙනා බොහෝ විට අමනාප වෙන්න පුළුවන් අපි කෙනෙක් ගැන කතා කරනකොට. නමුත් මෙන්න මේ සිහිය පිහිටුවාගෙන ඒ සිද්ධිය අපි කතා කරනවා නම් වරද පුද්ගලයාට නෙවෙයි පවරන්නේ, ඒ හේතුවයි කියන්නේ. මෙන්න මේ හේතුව නිසායි මේක වුනේ. මේ හේතුව නොවුණා නම් මේ සිද්ධිය වෙන්නේ නැහැ කියලා එයා හේතුඵල සම්බන්ධය මත පිහිටලා කියන්නේ. මොකද ඒකට හේතුව අපි බොහෝ විට පුද්ගලයෙක් ගැන හොඳක් හෝ අගුණයක් කියන්නේ මේ ශරීරයට ඒ වගකීම පවරලා. අපි කෙනෙකුට බනින්නේ, කෙනෙක් එක්ක අමනාප වෙන්නේ, කෙනෙකුට ගහන්නේ ශරීරයට නේද? කෙනෙක් ගැන අමනාප වෙන්නේ ශරීරයත් එක්ක අපි. ඒ අමනාප වෙන ශරීරයේ පින්නතුනේ මරණයට පත් වුණාට පස්සෙත් එහෙම තියෙනවා. කිසිම අඩුවක් වෙන්නේ නැහැ. එතකොට අපි අමනාපුනේ ශරීරයත් එක්ක නම් යා මරුණට පස්සෙත් එහෙනම් ගිහලා බනින්න ඕන. මරුණට පස්සෙත් ගිහලා එහෙනම් ගහන්න ඕනනේ. අපි යම් කිසි කෙනෙකුට රාගය ඇති වුණේ ශරීරයට නම් මරුණට පස්සෙත් එහෙනම් රාගය තියෙන්න ඕන. පින්නතුනේ අපි මේ පුද්ගලයෙක් කියලා පනවලා අපි මේ හොඳ නරක කිව්වට ඇත්තටම පුද්ගලයා කියන්නේ කුමක්ද? පුද්ගලයෙක් කියලා කියන්නේ පේනතුනේ මේ මනස සහ ශරීරය කියන මේ දෙකේම එකතුවේ ක්‍රියාකාරීත්වයට. මේ දෙකම තියෙන නිසා තමයි මෙහෙම කෙනෙක් ඉන්නේ. නැත්නම් අඩු ගානේ වාඩි කළවත් තියන්න බෑනේ. හිතක් නැත්නම් මෙහෙම හේතු කළවත් තියන්න බෑ. එකපාරම වැටෙනවා. හිත නැතුනොත් එහෙමම කඩාගෙන වැටෙනවනේ. ඇහැපිය ගහන්න බෑ, අපට මෙහෙම අතක් සොලවන්න බෑ, අපට කිසියම් දෙයක් කරන්න බෑ හිතක් නැත්නම්. ඒ නිසා පින්නතුනේ මේ පුද්ගලයාගේ දකින කොටම බලන්න, ඒ පුද්ගලයාගේ පිටුපස්සෙන් තියෙන හිත ගැන බලන්න හොඳට. කෙනෙක්ගේ ලස්සන රූපයක් දැක්ක ගමන් බලන්න, රූපයට නෙවෙයි අපි ආසා කරන්න ඕනේ ඇත්තටම. බලන්නේ ආසස්රයේදී හොඳට පින්දහම් කරලා හොඳ මනසක් ඇති කරගත්තු කෙනෙක්. සසරේදී තමන්ගේ හිත හොඳට ලස්සනට තියාගත්තු කෙනෙක්, ඒ නිසා තමයි මෙහෙම ලස්සන ශරීරයක් තියෙන්නේ කියලා බලන්න. ඒ වගේම කෙනෙක්ගේ අතින් අඩුපාඩු වෙනවා නම් බලන්න, මේ අඩුපාඩුව වෙන්නේ ශාරීරික අඩුවක් නිසා නෙවෙයි. මේ අඩුපාඩුව වෙන්නේ මෙයාගේ මනසේ තියෙන අඩුපාඩුව නිසා. එතකොට මේ මනස සහ ශරීරය කියන මේ දෙකේ මේකතුව මතය පුද්ගලය කියලා ඉන්නේ කියන එක අපි නොනින් දකිනවා. ඒ නිසා පින්නතුනේ ධර්ම මාර්ගයේ ඉදිරියට එන්න එන්න අපි පින්නතුනේ අපේ ළඟ ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන, දුක් පීඩා වැඩි වෙන්නට, දුක් පීඩා එන්නේ නඩු වෙන්නට ඕන. ඒ අඩු වෙනවාද කියලා බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි දැන් අපි මේ සාකච්ඡා කළේ. එයා තමන්ගේ හිත හොඳට ආරක්ෂා කරගන්නවා, හිත පරිස්සම් කරනවා. එයාට ජීවිතයේ වටිනාම දේ තමයි එයාගේ හිත. ඒ නිසා ඒ හිත රැකගෙන තමයි එයා ශරීරයෙන් කයින් කටයුතු කරන්නේ. ඒ හිත රැකගෙන තමයි එයා වචනෙන් කතා කරන්නේ. ඒ හිත රැකගෙන තමයි එයාගේ හිත හිතෙන් සිතිවිලි හිතන්නේ. ඒ නිසා පින්නතුනි අපි යන ධර්ම මාර්ගයේහි අපි මේ ධහම අහලා ඇත්තටම අපේ ජීවිතයේ ධහම ඔස්සේ ටිකෙන් ටික ඉදිරියට යනවාද කියලා බලන ප්‍රධානම කරුණක් තමයි තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් සිටීම. තමන්ගේ ශරීරයට අඩුපාඩුවක් වෙන්න පුළුවන්. අපි ඇසුරු කරන අපේ දරුවන්ට, ඥාතීන්ට යම් යම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අපිට යම් කිසි විදියට අනිත් අයගෙන් අඩුපාඩුකම් වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මේ මොන වුණත් පිනතුනේ තමන්ගේ හිතට අවාසියක් පාඩුවක් කරගන්න එපා. පිටස්තර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපට අසාධාරණයක් කරන්න. අපිට අසාධාරණේ කරන්නේ කවුද? අපි විසින්ම අපට අසාධාරණයක් කියන්නේ පින්නතුනේ අපේ හිතට අසාධාරණයක් කිරීම. ඒ නිසා අපේ සාධාරණත්වය අසාධාරණත්වය සම්පූර්ණම තීරණය වන්නේ තමමද. අන්න ඒකේ ප්‍රධානම ගමන් මගක් තමයි පින්නතුනේ ප්‍රධානම කරුණක් තමයි අපේ ජීවිත තුළ වැඩි වෙන්නට ඕන යෝනිසෝ මනසිකාරය කියන කාරණය. මොහකටද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? ඔ සිහියත් යෝනිසෝ මනසිකාරයට ඇතුළත් කරන්න පුළුවන්. ඔව් බොහොම හොඳයි. හිතට කෙලෙස් ඇති නොවන විදියට, අකුසල් ඇති නොවන විදියටත්, කුසල් දීනු වෙන විදියටත් හිතන ක්‍රමය. හිතට අකුසල් ඇති නොවන විදියටත්, හිතේ කුසලයේ දීනු වෙන විදියටත් හිතන ක්‍රමය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒක පින්නොත්නි ලෝකයේ යම් කිසි මට්ටමින් ධර්මය දන්නේ නැති අයත් කිසියම් ප්‍රමාණයකට ඒක කරනවා. අපි නොදැනුවත් හිටියට ලෝකයේ සාමාන්‍ය බුද්ධිමත් උගත් නුවණැති අය යම් කිසි ප්‍රමාණයකට යෝනිසෝ මනසිකාරයකින් ඉන්නවා. නමුත් බුදුදහම තුළින් තමයි අපට මේක ගැඹුරින්ම විස්තර කළ දෙන්නේ. ඒකේ ආරම්භකම පියවරක් තමයි පින්නතුනේ කෙනෙක් දකිනකොටම අපි හුරු වෙන්නට ඕන යාගේ ශරීරය විතරක් නෙවෙයි එයාත් එක්කම හිතක් තියෙනවා කියන කාරණය දකින හුරු වෙන්නට ඕන. මේක එක්කෙනා කාරණයක්. ඒ වගේම බුදුදහමේ යම්තාක් ධර්ම දේශනා කළා තියෙනවා නම් හිත වඩන්න ඕන ක්‍රම දේශනා කළා තියෙනවා නම් දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, සමථ දර්ශනා දිනු කරන්න, සතර සතිපට්ඨානය වඩන්න, මේ හැම දෙයක්ම කරන්නේ යෝනිසෝ මනසිකාරය දිනු කිරීම. එනිසා අපි කිව්වොතින් සතිය කියලා විතරක් එතකොට යෝනිසෝ මනසිකාරය කියන එකට අර්ථය කුඩා වෙනවා. සතිය දිනු කිරීමත් යෝනිසෝ මනසිකාරයට තමයි අයිති. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම වැඩි වීමත් යෝනිසෝ මනසිකාරයට අයිති. ස්කන්ධ පංචකය අනිත්‍ය විදිහට බලන එක යෝනිසෝ මනසිකාරයට අයිති. මේ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරය තුළට ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් දකින්නකොටම හුරු වෙන්න ඒ කෙනා ශරීරය විතරක් නෙවෙයි මෙයාගේ හිතකුත් තියෙනවා කියලා. එහෙම අපට ක්ෂණිකව හිතන්න පුළුවන් නම් පින්නතුනේ පුද්ගලයෝ පිළිබඳව ඇතිවන හිතමනාවකම් වලින් භාගයක්ම අඩු කරන්න පුළුවන් එක පාරම. හරියට සිහිය තියුණා. ඊළඟ ටික ටිකෙන් ටික අනිත් ටික අඩු කරගන්න පුළුවන්. කෙනෙක් දකින්නකොටම දකින්න මේ කයත් එකම මේ හිතකුත් තියෙයි කියලා එකයි. එනිසා පින්නතුනේ මේ දහම් මගෙහි ප්‍රධානතම කරුණක් තමයි යෝනිසෝ මනසිකාරය වැඩි වීම කියන කාරණය. තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. ඒ වගේමයි පින්නතුනේ අපි එදිනදා ජීවිතයේ මුහුණ පාන කරුණවලදී හිතට රැකවරණයක් එන විදිහට අපි හිතනට ඕන. දැන් අපි කියමු උදාහරණයක් විදිහට කවුරු හරි සිල් සමාදන් වෙලා සිල් පවාරණය කළ ඉවරල යනකොට මෙතන අපි කියමු කිසිම දෙයක් අස්කල ගියේ නැහැ කියලා. හිටපු ගමම නැගිටලා ගියා. දැන් කෙනෙක් ඒ දිහා බලලා යෝනිසෝ මනසිකාරය නැති කෙනෙක් නම් මොකද සිද්ධ කරන්නේ? එයා ඇතමිට දොස් කියනෝනේ බලන්න මේ බණත් අහලා මේ ගියපු හැටි කියලා. බනිනෝනේ. ඒ කෙනාටත් බනිනවා ඇතමිට මව්දෙමව්පියන්ටත් බැනුම් අහන්න වෙනවා. පින්නතුනි යෝනිසෝ මනසිකාරය තියෙන කෙනෙක් නම් මොකද කරන්නේ? එයා හිතන අනේ කොච්චර හොඳද මට ලොකු පින්කමක් කරන්න තියෙන අවස්ථාව මම මේ ටික ඔක්කොම අස් කරන්න ඕන මගේ දෑතීම මගේ දෙමව්පියන්ටත් පින් සිද්ධ වෙන්න කියලා එයා ඒ වැඩේ කරනවා. බලන්න වෙනස පින්නතුනි එකම සිද්ධිය දෙස යෝනිසෝ මනසිකාරය තිබ්බ කෙනත් නැති කෙනත් බලපු විදිය. යම් කිසි තැනක් අපිරිසිදු කළා වෙන පුළුවන්. මේ හැම තැනකදීම පින්නතුනි තමන්ගේ හිතට ආරක්ෂාවක් වෙන විදිහට තමන් හිතන්න ඕන. ගෙදර දොරේදීත් එහෙමයි. ඇතැමිට දරුවන්ට අපි උපදෙස් දෙනවා දරුවෝ හොඳ මගට ගන්න. දරුවෝ නිවැරදි කරන එක හොඳයි. නමුත් බොහෝ විට අපි පින්නතුනි ගෙදරවලදී පිරිසක් ඉන්න තැන්වලදී අපි හිත නරක කරගන්නවා. නිතරම කියන්නේ අහවලා මේ දේ කරේ නැහැ මේ දේ කරේ නැහැ කියලා. පින්නතුනි හැම තැනකදීම තමන් මේක කරනවා නම් ඒකාසකින් අනිත්‍යයට ඒක ආදර්ශයක් වෙනවා. අනිත්‍යයෙන් අපට ලොකු පිනක් සිදු කරගන්න තියෙන අවස්ථාව. විශේෂයෙන් පින්නතුනි පන්සලක් වැනි ස්ථානයකට ගියාම තමන්ට පින්කම් කරගන්න තියෙන හොඳම අවස්ථාවක්. ඒ තැනදී පින්නතුනි සමහර ඇත්තන් හිත නරක කරගන්නවා. ඉදලක් කොස්සක් දැක්කොත් මළුවක යම් කිසි ස්ථානයක වැලි කොලාදිය තියෙනවා නම් තමන් ඉදැයින් අතු ගන්න. ඒක හොඳම අවස්ථාවක්. දැන් මේ පින්නතුන්ට නම් ඉතින් කොල කැල්ලකත් හොයාගන්න නැහැ. එනකොට හාමුදුරුවෝ සුද්ධ කරලා තියෙන්නේ. නමුත් පින්නතුනේ පන්සලට ආපු වෙලාවේ ඔය දැක්කොතින් සුද්ධ කරන්න තමන්ගේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යනවාද කියලා බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි පොදු තැනකදී පොදු ස්ථානයකදී ඒ ස්ථානයේ සුද්ධ පවිත්‍ර කරන්න තමන්ගේ මනස කොච්චර නැමෙනවාද කියන කාරණය. පන්සලකදී කොස්සක් අරගෙන ඉඳලා කරගෙන අතු ගන්න පුළුවන් නම් පින්නතුන් හිතන්නේ මේක සුළු දෙයක් කියලා. ගෙදරදී අතු ගන්නා වගේ නෙවෙයි ඒක. ගෙදරදී අතු ගන්නා වගේ 100 ගුණයකටත් වඩා වටිනා ඒක. ගෙදරදී අතු ගන්නේ මගේ කියන හැඟීමෙන්, මගේ ගෙදර, මගේ කාමරය කියලා. නමුත් පන්සලේදී අතු ගන්න හැම නෙවෙයි. පන්සලේදී සමහර අය කොස්සක් අතර ගන්නත් ලැජ්ජයි නේ. නමුත් පින්නතුනි පන්සලක් වැනි තැනකදී හැම කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒක ලොකු නිහතමානීත්වයක්. ලොකු කුසලයක්, අනිත්‍යය කෙරේ පරතකාමීත්වයක්, බුදුහාමුදුර ගැන ශ්‍රද්ධාවක්. ඒ වගේ ඉතාම සරල මට්ටමේ දේවල් ඉඳන්ම පින්නතුනි අපි කරන්නට ඕන. ඇතැම් විට අපි ලොකු ධර්ම දේශනා ගැඹුරු කාරණා අපි සාකච්ඡා කරනවානේ. පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය මහා ගැඹුරු කාරණා සාකච්ඡා කරන ධර්ම ශාලාවේදී සමහර විහිරිය වගේ ඉතාම ගැඹුරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. අන්තිමට බැහැල යනකොට පින්නතුනි හරිම සංවේගයක් ඇති වෙන්නේ. මේ අය මොනවද මේ දහම තුලින් ගත්තේ කියලා, කොච්චරනම් දහමට ඇවිල්ලාද කියලා අපට හිතා ගන්නවත් බැහැ සමහර අය. සාමාන්‍ය මට්ටමේ ධර්මයක් දන්නේ නැති සමහර අයගේ ළඟ තියෙන ගතිගුණවත් සමහර බණ අහන අය ළඟ නැහැ. මේ පින්නතුනි හැම කියනවා නෙවෙයි. නමුත් පින්නතුනි මෙන්න මේ අඩුපාඩුකම් අපේ ළඟ තියෙනවා නම් අපි හැකිතාක් දුරට ඒ පල්ලෙහා මට්ටමේ ඉඳන්ම ගුණධම් අපි ළඟ දිනු වෙනට ඕන. එහෙම දිනු වුණොත් තමයි අපිට මේ ධම්මගේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ හැම දෙයකින්ම කරන්නේ තමන්ගේ කුසලයේ දිනු වෙනවා, තමන්ගේ හිත පිරිසිදු වෙනවා. විශේෂයෙන් අතුපතු ගානකොට පින්නතුනි තමන්ම ඒ ගැන දැකලා සතුට වෙනවා තමන්. බුදුහාමුදුරු හැමදීමේ ආනිසංස කියලා තියෙනවා. තමන් මේ ගැන හිතනකොට සතුට වෙනවා. තමන්ගේ ශරීරයට ව්‍යායාම, තමන්ගේ ශරීරය නිරෝගී වෙනවා. ඒ ගැන දැකලා අනිත්‍යය බලනකොට සතුට වෙනවා. මේ විවිධ ආකාරයෙන් කුසල කරගන්න තියෙන අවස්ථාව යෝනිසෝ මනසිකාරයේ ආරම්භක පියවර මේ අපි කිව්වේ පින්නතුනි. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා යම් කිසි කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙනවා නම් ඒ අඩුපාඩුවක් වෙන්නේ කොමක් නිසාද? ඒ අඩුපාඩුවක් වෙන්නේ පින්නතුනි යාගේ ළඟ එක්ක ලෝභය, එක්ක ద్వේෂය, එක්ක මෝහය කියන මේ අකුසල තියෙනවා. යම් තාක් අපේ ජීවිතේ අඩුපාඩු වෙනවා නම් ඒ අඩුපාඩු වෙන පමණට පින්නතුනි අපේ ජීවිතේ මෝහය තියෙනවා, අවිද්‍යාව තියෙන නිසා තමයි අඩුපාඩු වෙන්නේ. ඒ නිසා කෙනෙක් බාහිර කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කොතින් අපි කිසි වෙලකට පින්නතුනි හිත නරක කරගන්න හොඳ නැහැ. සංවේගයක් ඇති කරගත්තාම සංවේගය කියන එක බුදු සමයේ වැදගත් වචනයක් විදිහට කියලා තියෙන සංවේගයේ ක්ලේශයක් නෙවෙයි. රහතන් වහන්සේලා සංවේගය ඇති කරගෙන තියෙනවා. සංවේගය ශෝකය කියන්නේ දෙකක් ඈ. ඒ දෙක පටලවා ගන්න එපා. ශෝකය කියන්නේ ක්ලේශයක්. ශෝකය ඇති වෙන්නේ තෘෂ්ණාවත් එක්ක. නමුත් සංවේගය එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ සංවේගය ඇති කරගෙන තියෙනවා. යම් යම් සිද්ධි දැකලා. රහතන් වහන්සේලාත් පහන් සංවේගය ඇති කරගෙන තියෙනවා. සංවේගයේ වරදක් නෙවෙයි. සංවේගය අවබෝධයෙන් කරන්නේ. නමුත් ශෝකය එහෙම දෙයක් නෙවෙයි. පින්නතුනේ පුද්ගලයන් ගැන අපි කලකිරෙද්දී අපේ කලකිරෙන්න ඕනේ පින්නතුනේ පුද්ගලයන් ගැන නෙවෙයි. පින්නතුනේ කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙනවා නම් ඒ අඩුපාඩුව කියලා කියන්නේ එයාගේ කෙලෙස් වල තියෙන අඩුපාඩුවක්මයි. ඒ කියන්නේ පින්නතුනි එයාගේ ළඟ අවිද්‍යාව වැඩි කියන්නේ එයාගේ මානසික ආබාධයක් ඒක. ඔව් එයාට අනුකම්පා කරන්න අපි තියෙන්නේ. එයාට පුළුවන් නම් කියලා දෙන්න ඕනේ, බැරි නම් අපි හෙත් නරක කර නොගෙන ඉන්නට ඕන. ඒ නිසා මානසික ආබාධ තියෙන බැන්නාම අපි හිත තමනාප කරගන්නවද? අපි එකට එක බනිනවද යත් එක? අපි කවදාත් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙනකොටම Taman නුවණින් දකින්න හුරු වෙන්න. මෙයාගේ මේ මානසික ආබාධයක් නිසායි මේක වෙන්නේ කියලා. එයා මානසික රෝහලට ගිහලා ප්‍රතිකාර ගන්න මට්ටමට නැති වෙන්න පුළුවන්. නමුත් යම් යම් මට්ටමෙන් අපිත් තියෙන අපි කාගේ තිය අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඒව ටිකෙන් ටික අඩු වෙන ගමන මගස Taman ඉන්නටත් ඕන. අනිත්‍යගේ අඩුපාඩුවකදී හැම දකින්න හුරු වෙනවනම් පින්නතුනේ අපේ හිතට පුද්ගලයන් පිළිබඳව අමනාපකම් කෙලෙස් ඇති වෙන ගතිය අඩු වෙනවා. මෙන්න මේකත් යෝනිසෝ මනසිකාරයෙන් බලන විදිය. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ යෝනිසෝ මනසිකාරයේ ඉහළම පියවර මොකන්ද? යෝනිසෝ මනසිකාරයේ ඉහළම ලක්ෂණය තමයි පිනතුනි සිහිය සහ නුවණ දෙකම එක විට අතරක් නැර තියාගන්න ස්වභාවය. තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම වර්තමාන මොහොතෙහි පවත්වා ගැනීමටයි සතිය කියලා කියන්නේ. අපි බොහෝ විට පිනතුනි ජීවත් වෙන්නේ වර්තමානයේද? අපි බොහෝ විට ජීවත් වෙන්නේ අතීත සිද්ධියක. බොහෝ විට අපි ජීවත් වෙන්නේ අනාගත සිද්ධියක. අතීතය අනාගතය අමතක කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. පින්නතුනි අතීතය අනාගතය සිහි කරනකොට සිහියෙන් කරන්න. වර්තමාන මොහොතෙහි මේ මොහොතෙහි සතිමත්ව ජීවත් වෙන ගතිය ටිකෙන් ටික වැඩි කරන්න. ඒ සඳහා කැප කරන කාලය වැඩි කරන්න. ඒකේ ඉහළම ලක්ෂණය තමයි ඒ සතිමත් බවත් එක්කම ඇසට රූපයක් දකිනකොටම සමන් දක්ෂ වෙන්න. මේ දකින රූපය අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි, මේ මොහොතේම හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින දක්ෂ වෙන්න. ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් එනකොට, මේ ඉන්ද්‍රිය හයටම අරමුණු වෙනකොට, අස්මින් සති දං හෝති කියලා කියනවා. මේ අරමුණු ටික තියෙනකොට තියෙනවා අස්මින් අසති දන්න හෝති, එක නැතුණු ගාම නිරුද්ධ වෙනවා කියලා දකින දක්ෂ වෙන්න. අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියලා මේක ධර්මයේ දැක්වෙනවා. අතීතෙන් මෙතෙන්ට මේක ආවේ නැහැ, මෙතනින් අනාගතයට යන්නේ නැහැ. අතීත අරමුණ මේකට බලපෑමක් වුණා නැත්තේ නැහැ. හැබැයි අතීතෙන් මෙතෙන්ට ආපු දෙයක් නැහැ. ඒ වගේම මෙතන ඇති වෙන නිරුද්ධ වෙන දේ අනාගත අරමුණට බලපෑමක් වෙනවා. හැබැයි වර්තමාණයෙන් අනාගතයට යන දෙයක් නැහැ. මෙන්න මේ ඇතිවීම නැතිවීම දකින්න එන්න එන්නම හුරු වෙනවා නම් පින්නතුනි, ඒ හුරු වෙන මහත් මොහොතක් පාසාම තමන් ඉන්නේ. ඉහළම බුද්ධි මට්ටමින් ධර්මෙන් ඉහළම ප්‍රයෝජන නෙලා ගනිමින් තමන් ඉන්නේ. මෙන්න මෙතෙන් ඉලක්ක කළා තමයි හැම ගුණ දහම් ටිකම තියෙන. එතකොට කෙනෙක් දැක්කහම මෙයා මේ සිත කය දෙකකින් ඇතිවෙච්ච දෙයක් කියලා මුලදී බාහිරට තමයි බලන්නේ. හැබැයි ගැඹුරට යනකොට බාහිර නෙමෙයි බලන්නේ. බාහිර රූපයක් පේනවා කියන්නේ මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ බාහිර දේ පේන්නේ. තමන්ගේ ආකල්පය අනුව තමයි මේ බාහිර දේ පේන්නේ. එයා බාහිරින් නෙවෙයි ගන්නෙ, අභ්‍යන්තරයෙන් හිතින්ම මේ අවබෝධ කරගන්න මට්ටමට එනවා. ඇතිවීම නැතිවීම ආශනිකව දකින්න හුරු වෙනවා. මෙන්න මේ අතර තමයි අපට ගුණධම් ටික දිනු කරගන්න තියෙන්නේ. එනිසා මේ යන ගමනේ ලක්ෂණය තමයි පිනතුනේ එන්න එන්නම මනසට එන දුක් පීඩා මානසික අසහන එන්න එන්නම අඩු වෙනවා. ඒ වගේම එන්න එන්නම තමයි ජීවිතයේ සතුට දැනෙන ගතිය වැඩි වෙනවා. මොකද යා වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් බඩපත් වෙනවා. එයාගේ ලක්ෂණය තමයි පිනතුනේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ සතුට තියෙන්නේ මේ දැන් කරන වැඩ ටික කළ ඉවමට පස්සේ කියලා. එනිසා හරි ඉක්මනට කරන වැඩ ටික කරන්නේ නේ. අනේ මේ ටික කළ ඉවරනකම් මට නිදහසක් නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ නේ. පින්නතුනේ යම් වැඩක් යම් දෙයක් කළා ඉවර වෙලා සතුට වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන්නේ එයාගේ සතුට තියෙන අනාගතේ. එයාට නියම සතුට ලැබෙන්නේ නැහැ නේද වර්තමානයේ. පින්නතුනි එන්න එන්නම හුරු වෙනට ඕන යමක් කරද්දී ඒ කරන මොහොතේ කරන දෙයින් සතුට වෙන්න. දැන් දරුවේ කුඩා කාලේ නම් දරුවාගේ දරසුරතල් දැකලා සතුට වෙන්න. ධනගාන කාලේ මේ ස්කෝලට පිටත් කරන විදිය ගැන හිත හිත ඉන්න එපා. එතකොට දරුවාගේ දරසුරතල් බලන්න වෙන්නේ. දරුවා ඉස්කෝලේ යවන කාලේ ඒ දරුවා පාසල යවන අවදී ඒ සතුට වෙන්නේ. මේ කාලේ විශ්වවිද්‍යාලය යවන එක ගැනම හිත හිත ඉන්නල වැඩක් නැහැ. එහෙම එහෙම හිතලා ගියාට පස්සේ පින්නොතිනේ අන්තිමට බලන් ගියාම දරුවා විවාහවල යනකම දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කරන්නද යන්නේ? ඊට පස්සේ ඉතින් දරුවන්ගේ දරුවෝ ටික අල්ලගනවා. ඊට පස්සේ ඒ දරුවා අල්ලගෙන ඊට පස්සේ ඒ දරුවත් එක සතුට වෙනවා. අන්තිමට පින්නොතිනේ අපි නාකි වෙලා දන්නේම නැහැ. අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. අපි දුරවල වෙලා එක්තැන් වෙනකම් හැරමිටි අතර එනකම් දන්නේ අපි. පින්නොතිනේ ඒ නිසා තමන්ට සැබෑ සතුට තියෙන බාහිරින් නෙවෙයි පින්නොතිනේ. තමන්ට නියම සතුට තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන්. දරුවෝ වුණත් හැමදාම තමන්ගේ ළඟ නැහැ. ඒ අය තමන්ගෙන් ඈත් වෙලා යනවා. තමන් තනි වෙන දවසක් එනවා. වැඩිපුර තමන් තනියම තමයි ඉන්නේ ඇත්තෙම. දරුවොත් එක හිටියත් තමන්ගේ මනසත් එක්ක තමන් තනියම ඉන්නේ. ඒ නිසා තමන්ගේ සතුට තමන් තුළම ගොඩනගා ගන්න විදිහෙහි මාවතක තමන් නිතර ඉන්නෝ. ඒ වගේම පින්නතුනි වර්තමානයේ මේ මොහොතෙන් සතුටු වෙන ගතිය එන්න එන්නම දිනු වෙනට ඕන. ඒ නිසා වාහනයක යනවනම් වාහනය ඇතැම්මිට හැතැම 50ක 60ක ගමනක් නම් දැන් තව 50යි 40යි කිය කිය දුක් වෙන නෙවෙයි නැග්ග වෙලාවේ මොහොතින් ධම්ම වටා පිටාවත් පුළුවන් මට්ටමින් බලමින් ඒ පරිසරයේ సౌందර්යය විඳින්මින් සතුටෙන් ගමන යන්න. එතකොට පින්නතුනි ගමනක් ගියා සමන් ජීවිතයේ සතුටකුත් වින්දා. දරුව හදනකොටත් එහෙම දරුවෝ කුඩා කාලේ දරුණුත් එක පින්කම් කරන්න සිල් ගන්න දන් දෙන්නේව දරුණුත් එක කුඩා කාලෙම කරන්න දරුවෝ ලොකු වෙලා කරන්නයි කියලා ඉන්න එපා. ඒ මොහොතේ ලැබෙන හැම අවස්ථාවෙම ප්‍රයෝජනයක් ගන්න. දිනපතාම හිතන්න උදේ අවදිච්ච මොහොතේම මට ලැබිච්ච දවස් වලින් හොඳම දවස තව මට ජීවත් වෙන්න තියෙන දවස් වලින් හොඳම දවස තමයි අද දවස කියලා හිතන්න. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඉන්නපා. අද දවස තමයි මගේ ජීවිතේ හොඳම දවස කියලා හිතන්න. හෙට වෙනකොට තව පොඩ්ඩක් හරි දුර්වල වෙනෝනේ. එන්න එන්නම තමන්ට ඉන්න ළඟම ඥාතීන් ටිකෙන් ටික දුරස් වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා මෙන්න මේ ගතිය දහම තුලින් පිනතුනි ටිකෙන් ටික අපි හුරු වෙනවා. ඒ නිසා තමන් ළඟ එන්න එන්නම ගුණ දහම් වැඩි වෙන්නට ඕන. එන්න එන්නම තමන් ළඟ නිහතමානීත්‍ය ආදී ගුණ දහම් වැඩි වෙන්නට ඕන. එන්න එන්නම තමන්ගේ කෙලෙස් අඩු වෙන්නට ඕන. එන්න එන්නම පිනතුනි තමන්ගේ නුවණ දිනු වෙන්නට ඕන. ප්‍රඥාව හා සතිමත් බව කියන මේ කාරණා දෙක දිනු වෙන්නට ඕන. එහෙම දිනු වෙනව නම් තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයකට තමන් ආවා කියලා තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි අන්නේ විදියට අපේ ජීවිතය දිනු කරගත හැකි වටිනා අනුශාසනාවක් අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. මාතෘකාව තමයි ගණක මොග්ගලාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසිකයේ කියන කොටසට අයිති ගණක මොග්ගලාන සූත්‍රය. කලින් අහලා තියෙනවද? නෑනේ. ඔව්. ගණක මොග්ගලාන කියන්නේ මොග්ගලාන කියන බ්‍රාහ්මණය ගැන කියපු සූත්‍රයක්. ගණක කියලා කියන්නේ එයා ගණිත ගුරුවරයෙක් කියලා. ගණන් හදන කෙනෙක්. එතකොට ගණන් උගන්වපු කෙනෙක්. ඒ නිසා ගණක කියලා කියන්නේ ගණක මොග්ගලාන කියන බ්‍රාහ්මණයා දවසක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් තමයි මේ සූත්‍රයට මූලික උනේ. බුදුහාඳුර ළඟට ඇවිල්ලා බුදුහාඳුරන්ට ගරු සැලකිලි දක්වලා පස්සේ කින්න ගමන් බුදුහාඳුරේ අවස්ථාවේ හිටියේ මිගාර මාතු පාසාදී විසාකාව කරපු ආරාමයේ තමයි හිටියේ. මේ මිගාර මාතු පාසාදී විසාකාව කරපු ආරාමයේ බුදුහාඳුරෝ ඉන්නකොට ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් අහනවා, බුදුහාඳුරනේ මේ ප්‍රාසාදයේ මේ විහාරස්ථානයේ හදපු යම් කිසි අනුපිළිවෙලක් තියෙනවා. වහලට එනකන් ක්‍රමානුකූලව පදනමෙන් පදනම ඇවිල්ලා වහල හදලා මේ ගොඩනැගිල්ලේ කිසියම් අනුපිළිවෙලක් තියෙනවා. ඒක තමයි ගොඩනැගිල්ලක ලක්ෂණය. ඒ වගේමයි යම් කිසි දුණු ශිල්පියෙක් හෝ යම් කිසි ගුරුවරයෙක් යම් කිසි ශිල්ප ශාස්ත්‍ර හදාරවන කෙනෙක් ඉන්නවනම් ගුරුවරේ ඒ ගුරුවරයා ශිෂ්‍යයාට යම් කිසි ශාස්ත්‍රයක් උගන්වන්නේ පියවරෙන් පියවර. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. අනුපුබ්බ සික්ඛා කියලා කියන්නේ කිසියම් අනුපූර්ව ශික්ෂණයක් තියෙනවා. හික්මීමක් තියෙනවා. ඒ වගේම අනුපූර්ව කිරියා යම් කිසි අනුපූර්ව ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේම අනුපුබ්බ පටිපදා යම් කිසි විදිහේ ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව ගැඹුරට යන ප්‍රතිපත්තිය කොනම දෙයක තියෙනවා. ඒ වගේම බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි අපේ ශිෂ්‍යයන්ට ගණන් උගන්නකොට ගණන් උගන්වන්නේ කිසියම් අනුපිළිවෙලකට. 1 1 2 2 2 4 ඒ වගේ ක්‍රමයකට තමයි අපි උගන්වන්නේ. ඒ වගේම මුල් කාලයේ ගණිත ශාස්ත්‍ර ක්‍රමයේ මුලදී උගන්වනවා. ගණිතයේ මූලික ලක්ෂණයක් ඒක. අනුපිළිවෙලෙන් තමයි ටිකෙන් ටික අපේ ශිෂ්‍යයන්ට ශිල්ප උගන්වන්නේ. එහෙම කියලා මොග්ගලාන අහනවා බ්‍රාහ්මණයා, බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශිෂ්‍යයන්ට ශ්‍රාවකයන්ට මේ ධර්මයේ උගන්වනකොට මේ ධර්මයේ කිසියම් අනුපිළිවෙලක් තියනවාද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා සක්කා බ්‍රාහ්මණ ඉමස්මින්පි ධම්ම විනේ අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා පඤ්ඤාපේතුම්. බ්‍රාහ්මණය මටත් මේ ධර්ම විනේහි අනුපූර්ව ශික්ෂණයක්, අනුපූර්ව ක්‍රියාවලියක්, අනුපූර්ව ප්‍රතිපදාවක් හනවන්න පුළුවන් ය කියලා. මේ ධර්මයක් පින්නතුනි ටිකෙන් ටික ගැඹුරට යන ධහමක්. ඕනෑම කෙනෙකුට කිසියම් මට්ටමකින් මේ ධහමින් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒක තමයි ධහමේ තියෙන ලක්ෂණය. හැබැයි හැම දෙනාටම ප්‍රයෝජන ගන්න කියලා හැමදාම සරල දෙයක්ම කියගෙන ඉන්නේ නැහැ. දැන් බොහෝ විට සමහර අය ධර්ම දේශනාවලදී කියන දේක් තමයි ස්වාමිනී අපිට මේ සරල දෙයක් කියන්න කියලා. සරල දෙයක් කියන තමයි ධහම තුල. නමුත් පින්තුනේ ධර්මයේ සරල දේවල් වගේම ධහමේ ගැඹුරු දේවලුත් අපි ඉගෙන ගන්නට ඕන. නැත්නම් අපිට මේ සම්බුද්ධ ශාසනය හැමුණොත් ආයි කාලෙකින් මේ වගේ බුද්ධෝත්පාද කාලයක් අපට ලැබෙන්නේ නැහැ. ජෙනසාපියානි හැම තැනකදම යද්දී සරල දේවල් නෙවෙයි අපි ඉල්ලන්නේ නේද? විශ්වවිද්‍යාලයකට ඉගෙන ගන්න ගියත් සරලම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් විෂයක් ඉගෙන ගන්න දසින්. එහෙම නැහැ නේද? හොඳම අමාරුම හරි ලෝකේ ප්‍රකටම විශ්වවිද්‍යාලයකින් හොඳම විෂය ධාරාවකින් හොඳම ගුරුවරයාට තිය අපි ඉගෙන ගන්න. ඒ වගේම පින්නතුනේ යම් කෙසේ කෙනෙක් මුණ ගැහුණත් යාළුවෙක් වශයෙන් හෝ වේවා විවාහ වෙන්න හෝ කෙනෙක් හෝ වේවා අපි සරලම කෙනෙක්ද හොයන්නේ? නැහැ නේ නේ. හොඳම දක්ෂ හොඳම නුවණ ඇති හොඳම වැටුපක් ගන්න කෙනෙක් නේ හොයන්නේ නේද? වාහනයක් ගන්න ගියත් එහෙම නේ නේ. සල්ලි තියෙන ප්‍රමාණය අනුව හොඳම වාහනයක් නේ ගන්නෙ නේ. ගියක් ගන්න ගියත් එහෙමයි නේ. හොඳම සිටි එක නේ හොඳම තැනනේ ගන්නෙ. නමුත් පිනොතින අපේ ලක්ෂණයක් තියෙනවා. දහම ළඟට ආවම කොහොමද? ධර්මයේ ළඟට ආවම මේ කතාව අපි මුගුවොත් නේ. අපි නිතරම සරල දෙයක් කරන හුඟක් hina යන කතාවක් කියන්නේ. ඒවට තමයි සමහර කැමති. හිනා යන කතා වලට තමයි කැමති. පින්නතුන් හිනා යන කතා අහන නම් ඉතින් පන්සලට එන්න ඕනේ නැහැ නේ. YouTube එකේ හොයි Google එකේ ඕන තරම් හිනා යන කතා ඒවටම පුහුණු කරපුවා ඉන්නවා. බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන්. පැය 24 නෙමෙයි. පින්නතුනි බුදුදහමෙන් කරන්නේ බුදුදහමෙන් නියම සතුට ලබා දෙන ක්‍රමයක් තමයි මේ සතුට පින්නතුනි ආනන්දයෙන් ප්‍රඥාවට යන ධමයක් මේක. මේක ප්‍රඥාවෙන් ආනන්දයට යන ධමයක්. ප්‍රඥාව දියුණු කරමින් සතුටට යන ධමයක් මේක. ඒ නිසා මේ සතුටෙන් ගිහිපු කෙනා පින්නතුනි ආපස්සට එන්නේ නැහැ. නමුත් ලෝකයේ සතුට වෙන ක්‍රමයේ සතුටේ අවිද්‍යාව මත පිහිටලේ සතුට ඒ සතුට වෙන ප්‍රමාණයට මේ කෙනා ඒ වගේම අනිත් පැති දෙයක් යහමුණු ගමන් දුක් වෙනවා. හඬනවා වැළපෙනවා. අර සතුටෙන් උඩ පැනපු කෙනාම ඒ වගේම තමන් අකමැති දෙයක් ආපු ගමන් මොකද වෙන්නේ? ඒ වගේම ප්‍රමාණයට උඩ පනිමින් අඬනවා. රණ්ඩු වෙනවා. අනිත් පැර දොස් කියනවා. නමුත් මේ දහම තුල ශික්ෂණය තමයි පිනතුනි මේ සතුට ටිකෙන් ටික වැඩි වෙන්න ප්‍රධානම දේ තමයි බාහිර කෙනෙකුට පිටස්තර කෙනෙකුට තමන්ගේ සතුට පැහැර ගන්න බැරි වෙනවා. අද අපේ සතුට තීරණය වෙලා තියෙන්නේ බාහිර කරුණු මත. ගියේ දොර ලස්සනට තියෙනවා නම්, දරුවෝ ටික හොඳට පිළිවෙලට ඉගෙන ගන්නවා නම්, ගෙදර ලස්සනට තියෙනවා නම්, අනිත් හමු වෙන අය හොඳට කතා බහ කරනවා නම් hina වෙලා අපිට සතුට තියෙනනේ. අර පොඩ්ඩක් හරි වෙනස් වෙච්ච ගමන් අපේ සතුට නැති වෙනවා. පින්නතුනේ බුදුදහමේ සතුට කියන්නේ මොකද්ද? අර බාහිර වටා පිටාව ලස්සනට තියෙනකොට සතුටුන වගේම ඒව වෙනස් වෙද්දී ඒව තමන් අකමැති විදියට පැවතෙද්දිත් තමන්ට දුකක් ඇති නොවෙනවා නම් පිටස්තර කෙනෙකුට බාහිර කෙනෙකුට දෙයකට තමන්ගේ හිතේ තියෙන සතුට හිතේ තියෙන ලස්සන හිතේ තියෙන පැහැපත් බව පැහැර ගන්න බැරි නම් තමයි පින්නතුනි නියම සතුට නියම දක්ෂතාවයේ තීරණය වන්නේ. ඒ නිසා ඒ යන ගමන් මඟ පින්නතුනි බුදුදහමෙහි බුදුහාමුදුර ගණක මොග්ගලාන්ට දේශනා කරනවා මේ ධර්ම විනය කියලා කියන්නේ අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාවලියක් අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා. ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා සඳහන් කරනවා. බුදුහාමර දේශනා කරන මං ආරම්භයේදීම ගැඹුරු ප්‍රඥාව කියන්නේ නැහැ කියලා. එහෙම කියපු සමහර ශ්‍රාවකයෝත් ඉන්නවා. නමුත් සාමාන්‍ය දේශනේ ලක්ෂණය තමයි ටිකෙන් ටික තමයි මේ ධහම ගැඹුරුවන්නේ. හරියට මුහුදු වෙරළ ඉඳන් ටිකෙන් ටික මුහුද ගැඹුරට යනවා වගේ. ධහමෙහි ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. ඒ ගැඹුරට යන ධහම්මගේ පින්නතුනේ තියෙන ලක්ෂණ ටිකක් තමයි කරණිමෙත සූත්‍රෙම තියෙන්නේ. අපි දැන් කරණිමෙත සූත්‍රෙ නිතර සංජයනා කරනවා නේද හොඳට කටපාඩම්. නමුත් පින්නතුනේ කටපාඩමෙන් තියෙනා වගේම ඒකේ ලක්ෂණ නිතර තේරුම් බලන්න. පුලුවන් තරම් ජීවිතයට ඒක සම්බන්ධ කරගන්න. ඒක තමයි තමන් ධහම්මගේ යනවද කියලා තමන්ටම බලා ගන්න තියෙන ලක්ෂණය. අන්න ඒ ධම්මගේ පින්නතුනි මුලින්ම තියෙන ඕන ලක්ෂණයක් තමයි. බුදුහාඳුරෝ දේශනා කරනවා කේවලාහෙසා භික්ඛවේ සප්පුරුස භූමේ යදිදම් කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් ගුණධම් තියෙනවා නම් ඒ හැම ගුණධමකම පදනම කලගුණ සැලකීම කියලා කෘතඥතාවය කියලා. පින්නතුනි මේක සරල දෙයක් නෙවෙයි. කලගුණ සැලකීම කියන එක මව්පියන්ට කලගුණ සැලකීම ඉඳන්ම තමන් රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට සැලකීම ඉඳන්ම අඩු දෙයක් තබා පින්නතුනි තමන් අඳින පළඳින ඇඳුම තමන් පාවිච්චි කරන වාහනය පිරිසිදු කිරීමේ දක්වාම මේ කලගුණ සැලකීම කියන එක යනවා. ඒ නිසා මෙන්න මේ කලගුණ සැලකීම ජීවිතයේ සියුම් විදියට තමන්ගේ ජීවිතේ පුරා යන්නට ඕන. පින්නතුනි අද අපි පරිහරණය කරන මේ පහසුකම් ටික ලබන්න කී දෙනෙක් උදව් කරලා තියෙනවද නේ? මේ විදියට ලෝකයේ දියුණු කරන්න ඇඳුම් පැනඳුම් වෙන්න පුළුවන්, ආහාර පාන වෙන්න පුළුවන්, යාන වාහන මේවා දියුණු කරන්න පින්නතුනි බොහෝ දෙනෙක් උදව් කරලා තියෙනවා අපට. ඒ උදව් කරලා තියෙන පින්නතුනි ධර්මයේ දන්නේවත් නෙවෙයි. ධර්මයේ දන්නේ නැති ලෝකයේ බොහෝ දෙනෙක් නේ. අපි යන පාරක විනෝද වෙමින් යන විතරක් නෙවෙයි, ඒ පාරවල් වෙනුවෙන් පාරවල් සොයා ගැනීම ඉඳන්ම විශාල පිරිසක් කැප වෙලා තියෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවට සඳහන් කරන දෙයක් තමයි පින්නතුයි කලින් සඳහන් කරලා තියෙන ඔය හෙල්මට් එක හදන්න. හෙල්මට් එක හදන කරපු පරේෂණවලදී පින්නතුනි වඳුර 100 ගානක් උපයෝගී කරගෙන තියෙනවා. වඳුරන්ගේ ඔළුවට දාලා තමයි ටෙස්ට් කරලා තියෙන මොළදී. සාල සත්ව සංඛ්‍යාවක් ඒ වෙනුවෙන් කැපවීම කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බෙහෙත් හේත් හොයාගන්න ගිහිල්ලා බෙහෙත් හේත් දිනු කරන සමහර ආහාර පාන අපට ගැළපෙනවද කියලා බලන්න පරේෂණ කරන්න සාල පිරිසක් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒව කරන්න ගිහිල්ලා ඒව පරේෂණ කරපු අය ඇතමිට කරපු වෙච්ච අයගෙන් වෙච්ච අකුසල් හින්දා ඒ බොහෝ දෙනෙක් එක් කොච්චර කට්ටිය ඇතමිට අපාගත වෙලා ඇද්දනේ. එහෙනම් අපි උදේ හවස කරන පින්කම් මේ ලෝකේ ඉන්න හැම දෙනාටම අනුමෝදන් කරන්න. ඒ නිසා අපි මේ පරිහරණය කරන පහසුකම් ටික වෙනුවෙන් පින්නතුනි බොහෝ දෙනෙක් කැපවීම කළ තියෙනවා. ඒ පහසුකම් ටික මත තමයි ඔබට හිතන්න පුළුවන් ඔබ රැකියාවක් කරලා වැටුපෙන් ඔබ දෙයක් ගන්නවා කියලා. නමුත් පින්නතුනි ඒ දහම ඒ දේ ගත්තට ඒ දේ පිටුපස්සේ විශාල පිරිසකගේ දහඩිය මහන්සිය ශ්‍රමය කැප වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර ඇත්තන්ගේ සුගතිය පවා ඒ ඇත්තන් මේ පරේෂණ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ වගේම පින්නතුනි ඒ මේ ලෝකයේ භෞතික දේවල් ඔබට ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඔබ මේ ශ්‍රමණය කරන ධර්මයේ වෙනුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කොච්චර කැපවීමක් කළා tieද. සාරා සංගේ කල්පලක්ෂයක් තුල ආහසේ තහර ආහසේ ග්‍රහ තාරකා වඩා ප්‍රමාණයක් තමන්ගේ ඇස් දන් දීලා තියෙනවා. මුහුදෙහි සාගරෙහි ජලයට වඩා ලේ දන් දීලා තියෙනවා. මේ මහ පොළොවේහි පස් වලට වඩා ඇඟේ මස්ලන් මස් දන් දීලා තියෙනවා. මේ වගේ සුවිශේෂී පරිත්‍යාගයක් කරලා අප වෙනුවෙන් මේ දහම අවබෝධ කරගෙන මේ දහමක් ලෝකෙට ඉදිරිපත් කළා තියෙනවා. ඒක පින්නොත්ින අර සාමාන්‍ය උපකරණ දෙනවටත් වඩා අමාරු දෙයක් ඒක. ඊටත් වඩා ලොකු ශ්‍රමයක් පරිත්‍යාගයක්. ඒ විතරක් නෙවෙයි ඒ අනාවරණය කළ ලෝකෙට දේශනා කරපු දහම අවුරුදු 2600කට ආසන කාලයක් ස්වාමින් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් අපමණ කැපවීමකින් මේ දහම අපාතට ගෙනත් තියෙනවා. මේකත් පින්නතුනි සුවිශාල කැපවීමක්. ඒ නිසා මේ ගැන අපි නිතරම හිතන්නට ඕන. මේ කරුණ ගැන මේව ගැන හිතන්න හිතන්න පින්නතුනි අපේ හිතේ ගුණවත් බව කලගුණ සැලකීම වැඩි වෙනවා. එන්නේ අනිත් අයගෙන් මට කොච්චර දේවල් වෙලා තියෙද කියලා අපට හිතෙනවනේ. දැන් අපට හිතෙන්නේ නිතරම මට කවුරුවත් මුකුත් කළා නැහැ කියලානේ. ඒක තමයි අපි නිතරම අනිතර දොස් පවරන මානසිකත්වයේ. නමුත් පින්නතුනි ඊට වඩා ගැඹුරින් ලෝකෙ දෙස බලන්න අපට කිසිවක් ලෝකෙන් නොලැබුණත් පින්නතුනි අඩුගානේ අපේ දෑත දෙපය සහිතව මෙලොවට බිහි කිරීම මැති අපේ අම්මා තාත්තා අපි ලෝකෙ වෙනුවෙන් මෙහෙවරක් කරන්න. ඒ නිසා මෙන්න මේ කලගුණ සැලකීමෙන් පටන්ගෙන පින්නතුනි ටිකෙන් ටික අපේ ගමන ඉදිරියට යද්දී බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයක් අපට හෙනකොට ඒ ධහම තුලින් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය මනා දැක්මක්, නිවැරදි දැක්මක් අපේ ජීවිතය තුළට ඇති වෙනවා. මොකන්ද පින්නතුනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්බුද්ධ ඥානෙට මොනවද ලක් වෙලා තියෙන්නේ? සම්බුද්ධ ඥානෙ මොකද්ද අපට දේශනා කළේ ලෝකෙට? චතුරාර්ය සත්‍ය තමයි ගැඹුරම දේ. නමුත් පින්තුනේ ඒකෙන්වත් කලින්ම පැහැදීමත් ඇති වෙනවා. ඒ ඇතිවීමත් එක්කම පින්තුනේ අපට මූලිකම ලැබෙන අවබෝධය තමයි කුසල අකුසල කර්ම ශක්තිය, කර්මය පිළිබඳ අවබෝධය. ඒකට කියනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා. ධර්මඥානෙන් ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මස්සගතා සම්මාදිට්ඨිය. හිත අපිරිසිදුව යමක් කළොතින් සිතෙන් කයින් වචනෙන් තමන්ට අයහපත් විපාක ලැබෙනවා. හිත පිරිසිදුව සිතෙන් කයින් වචනෙන් යමක් කළොතින් ඒ පිරිසිදු හිත නිසා තමන්ට සැප විපාක ලබා දෙනවා. මේක තමයි පින්නතුනි අපට සම්මාදිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි මේක. එතකොට දැන් මේ අපි ටිකෙන් ටික ධර්මයේ ගැඹුරට යන හැටි මේ සාකච්ඡා කරන්නේ. හොඳ කල්පනාවෙන් අහන් ඉන්න. ධර්ම පාඩයක් තියෙන්නේ. ඒක තමයි කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී. කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී. යම්තාක් ලෝකේහි යහපත් ගුණ දහම් තියෙනවා නම් එහි පදනම තමයි කළ ගුණ සැලකීම කියන කාරණය. පින්නතුනි එතනින් ඒක ධර්මයේ දන්නේති කෙනාගේ ළඟ උනත් යම්ස ප්‍රමාණයකට තියෙනට ඕන. එහෙම තියන අයට තමයි පින්නතුනි මේ වගේ දහමක් ලැබෙන්නේ. දැන් මේ පින්නතුනොත් ඒ ලක්ෂණ යම්ස ප්‍රමාණයකට තියන අය. ඒ නිසා තමයි ඔබට මේ වගේ දහමක් ලැබෙන්නේ. ඒ මූලික ලක්ෂණ ටිකවත් ඔබේ ළඟ නොතිබ්බනම් ඔබට මේ තත්ත්වයට එන්න බෑ. අනිත් දේ තමයි පින්නතුනි අභිජ්ජා කියලා කාරණයක් තියෙනවා. අභිජ්ජා දැඩි ලෝභය කියන එක. අන්න ඒ දැඩි ලෝභයත් ආරම්භයේදීම දුරු කරගන්නට ඕන. දැන් මේ පින්තුන් බය වෙන දෙයක් නෑ. ඔබ ළඟ කවුරුවත් ඒක නෑ. දැඩි ලෝභය කියන එක නෑ. දැඩි ලෝභය තියෙනවා නම් ඔබට මෙහෙම ඇවිල්ලා මෙහෙම පුටුවක මෙහෙම ආසනයක වාඩි කරලා තියන්න බෑ. ඇයි? මේ කාලයවත් ඔබ කැප කරන්න සූදානම් නෑ. ඔබ ළඟ ඒ දැඩි ලෝභය තිබුණා නම් අඩු ගානේ ගෑස් ටික හරි ගන්න හිතනෝනේ. පින්තුනි ඒ කැපවීම හරි කළා තමයි ඔබ මෙතන ඇවිල්ලා ඉන්නේ. එනිසා ඔබ ළඟ ඒ අඩුපාඩුකම් ඔබ හුඟක් දුරු කළ තියෙන දැන්. ඔබ ළඟ දැනටම ඒ ප්‍රධානම දුර්වලතා අඩු කළ ඔබ යම්කිසි ගුණයක ඉන්නේ. ඒ නිසා තමයි ඔබට මේ දහමක් ඇසෙන්නේ. හැබැයි ඒක ආරම්භයක් විතරයි. එහෙම යන ගමනේදී පින්නතන පින්ම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ අහනකොට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කර්මය පිළිබඳව අවබෝධය. ඒ කර්මයේ පිළිබඳව අවබෝධය ලැබෙච්ච ගමන්ම තමන්ගේ ජීවිතය පැත්තට හැරෙනවා. හැරිච්ච ගමන් යාට තේනවා තමන් කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කියලා. යාට සසර ගැන යම්කිසි අවබෝධයක් එනවා. ලෝකේ මිනිස්සු විතරක් නෙවෙයි විවිධ ආත්ම භාවලින සත්‍යයන් අපට පේන තිරිසංගත සත්‍යයන් විතරක් නෙවෙයි නිරය ආදී තැන්වල ලෝකයේ සත්‍යයන් දුක් විඳිනව නේද? ඒ අතුරින් මනුස්ස ලෝකේ සීමිත ප්‍රමාණයකට විතරක් අයිති වෙන කොටසක තමන් ඇතුළත් වෙලා නේද? ඒ මිනිසුන් අතරිනුත් අප ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරව පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලබල නේද? ඒ ලබපු ජීවිත අතරිනුත් ශ්‍රද්ධාවන්ත මෞදෙමෝපියන් ලබලා දහමක් අහන්නට පුළුවන් වටාපිටාවක තමන් ඉන්නව නේද? ඒ සියල්ලම ලැබුණත් පින්නතුනි සමහරට දහමක් අහන්න තරම්වත් කාලයක් කැප කරගන්න බෑ එයාට. සම්පූර්ණ ආහාර පාන ටික නිවාස ඒ පහසු ගන්න ටික ලබන්න ඒ ඇට දවසට ඇතැම් විට පැය 10ක් 12ක් 16ක් විතර සමහරට වැඩ කරන්න වෙනවා. පින්නොතිනේ ඔබට මේ නිදහස ලැබුණේ ඔබේ ඒ පින නිසා. ඒ පින වාසනාව නැති වුණා නම් ඔබ බෞද්ධයෙක් වුණත් ඇතැම් විට මේ මොහොතේ ඔබ ඇතැම් විට බොහොම මහන්සියෙන් වැඩ කරන කෙනෙක් වෙන්න තිබුණා. ඒ නිදහස ඔබ ලබා ගත්තේ වෙන වෙලාවක් කැප කළා හරි මේ වෙලාව ඔබ ඉතිරි කරගත්තේ දහම වෙනුවෙන් ඔබ තුල මහා පිනක් වාසනාවක් තිබුණු නිසා. ඊටත් තවත් ඉදිරියට ගිහිල්ලා පින්න තුනේ තමන්ට මේ දහම කරුණු එන්න එන්න ලැබෙනකොට තමන්ට ජීවිතේ ලොකු සතුටක් ඇති වෙන ලෝකේ ඉන්න සීමිත මනුෂ්‍ය සංඛ්‍යාව අතරිනුත් තමන් කොච්චර වාග්ය සම්පන්න කෙනෙක් නේද කියලා. මනුසාත්ම භාව ඉපදුනත් පින්න තුනේ සමහර ඇත්තන්ට නොඑක් විදිහේ ශාරීරික ආබාධතා තියෙනවා. උපතින්ම තියෙන නොයෙක් ලෙඩ රෝග වලින් දුක් විඳින සමහර අය. සමහර අය තමයි ශරීරය බොහොම ලස්සනයි. නමුත් සමහර අය මානසික ගැටලු මන්දබුද්ධිකයි සමහර අය. එයාට ධමයක් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක නැහැ. මෙන්න මේ தත්ත්වය තේරෙන පින්නතුනි අපට අපි ගැන අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අනේ මගේ අතීත ජීවිතවලදී මං කොයිතරම් පින්දහම් කරපු කෙනෙක්ද? කොයිතරම් හිත පිරිසිදුව තියාගෙන මෞදේමාපියන සලකලා සිල්වතුන්ගේ ගුණවතුන්ගේ සලකලා දාන සීලාදී පින්දහම් කරපු කෙනෙක් නේද මම? ඒ පිනේ ආනිසංසයෙන් නේද මම අද මේ සැප පහසු ගන්ටික භුක්ති විඳින්නේ කියලා Tamanට Taman ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ඇති වෙනවත් එක්කම ඒක නා උපරිම උත්සාහ කරනවා. සබ්බ පාපසකරණං කියපු විදියට හැකිතා අකුසල් දහම් වලින් දුර වෙන්න යා උත්සාහ කරනවා. යාට තේරෙච්ච අවබෝධය ලැබෙච්ච මුල් මොහොතේ පටන්ම හැකිතාක් දුරට අකුසල් හිතට නොයන විදියට යා හිත ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රාණඝාතයෙන් වැළකෙන විතරක් නෙවෙයි එයා අනිත් සත්ත්වයන් ජීවත් වෙන උදව් කරනවා. සොරකම් වලින් වැළකෙන විතරක් නෙවෙයි අනිත්‍යගේ දේපල සුරක්ෂිත කළ දෙන තමන් උනන්දු වෙනවා. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙන විතරක් නෙවෙයි සමගිව ජීවත් වෙන අයගේ ජීවිතවලට ආශිර්වාද කරන යට උදව් කරනවා. බොරු කීමෙන් වැළකෙන විතරක් නෙවෙයි එයා සත්‍යවාදී වෙනවා. එයා බොරු කියන අනිත්‍යයට යා උදව් උපකාර කරන්නේ නැහැ. මේ ආදී වශයෙන් පිනතුනි එයා එක පැත්තකින් අකුසලෙන් දුර වෙන අතරේදී හැකිතා දුරට කුසලස්ස උපසම්බදා කියපු විදියට එයා කුසල දිනු කරනවා. Taman ඒ දේ කරන විතරක් නෙවෙයි පිනතුනි අනිත්‍යයත් මේකේ සමාදම් කරවන්න ඕන. දහමේ තියෙන ප්‍රධානම දෙයක් තමයි Taman ගුණයක දහමක පිළිපදින විතරක් නෙවෙයි අනිත් අයත් මේ දහම් තුල සමාදම් කරවන්න ඕනේ. ඒක ලොකු ආනිසංසයක්. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ දරුවන් හදන මව්පියන් විසින් පළවෙනි පියවර තමයි දරුවන් අකුසලයෙන් මුදවන්නට ඕන. ඒ විතරක් නෙවෙයි දරුවන් කල්යාණේ නිවේසෙන්ති. දරුවන් කුසලයෙන් යොදවන්නට ඕන. අනේ දරුවන්ට මේ පාඩම් කරන්න එක බාධාවක්, ඒ නිසා පන්සල් එක්කන් ආවේ නැහැ කියලා පින්නතන එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. දරුවන්ට ඇත්තටම ආදරේ නම් දරුවන් පුළුවන් තරම් දුරට මේ දහම තුල අඩු ගානේ gederi ඉඳගෙනම හරේ දරුවන් තමන්ගේ දෙමෝපියන් ඥාතින් මේක යොදවන්නට ඕන. ඇයි එහෙම කරන්න ඕන? ඇයි අපි ළඟම ඥාතින්ට මේ දහම දෙන්නට ඕන? පින්නතනේ ඇයි අපි අපේ ඊටාම ළඟ ආදරය කරන අපි කැමති අපේ ළඟම ඥාතින්ට අපි දහම දෙන්න ඕන ඇයි? ඔව් ඒ අය මේ ජීවිතය තුල සතුටු කරනා වගේම පින්නතුනි අය මිය ගියාට පස්සේ ඒ ළඟම ඥාතිය මිය ගියාම තමයි අපට හුඟක්ම දුකක් ඇති වෙන්නේ හිතේ. අන්න ඒ දුකෙන් නිදහස් වෙන නම් ඒ අය මැරෙන්න කලින් ඒ අය මැරුණට පස්සේ මෙතෙන්ට වඩා සුගතිගාමි වෙන තැනකට යට උදව් කළ තියෙනට ඕන. මැරුණට පස්සේ ඉහලින් අවසන් කටයුතු කරයි කියලා හෝ හුඟක් ඥාති මිත්‍රාදීන් එන්න කියලා හාමුදුරුවෝ හුඟක් වඩම්මල ගුණගතන කරාට යට වැඩන්නේ. යට අදාළත්වයක් නැහැ ඒකේ. ඒ නිසා පින්නොතුනි තමන්ගේ ළඟම මෞදෙමාපිය වෙන්න පුළුවන්, ස්වාමි බහරියවන් වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදර වෙන්න පුළුවන්. එයාට ඔබ හුඟක් ආදරේ නම් එයා ජීවත්වල ඉන්න කාලෙදිම ඔබ කරන පින්දහම් වලට එයා සහභාගී කරගන්න. අඩුගානේ කීයක් හරි දීලා හරි මේ පැත්තට හිත යොදව ගන්න. දැන් දරුවන්ට එහෙම මොන හරි දෙයක් දීලා හරි දරුවෝ දහමට යොමු කරන්න. දැන් අනාථ මිනිගේ සිටුතුමා මේ හැමයි කලේ තමන්ගේ පුතාට කිව්වා මේ බණ අලාවොත් මසුරන් 1000ක් දෙනවයි කියලා. එහෙම තමයි දහමට හුරු කලේ. එහෙම හරි පින තුනේ තමන්ගේ ළඟම ඥාතීන්ට ආදරේ නම් ඔබ ඒ ඥාතීන්ටත් මේ දහම තුල දහමෙන් උදව්වක් කරන්න. ඒ වගේමයි පින තුනේ මෙන්න මේ කුසල අකුසල කර්ම ශක්තිය තේරුම් ගන්නවත් එක්කම කම්මසගත සම්මාදිට්ඨියත් එක්කම තමන්ට ලැබෙන තවත් අවබෝධයක් තියෙනවා. ඒ තමයි පින්නතුනි තමන් මේ ජීවිතේ යම්කිසි සතුටක් පහසුකම් ටිකක් විඳිනවා නම් ඒ විඳින්නේ තමන් සසර කරපු පින්කමල ආනිසංස විදියට. ඒ වගේම තමන්ට යම් යම් විදිය අඩුපාඩුකම් වෙනවා නම් ජීවිතේහි තමන්ට හිත පීඩා වැඩිපුර වෙන දේවල් වෙනවා නම් ඒ වෙන්නේ කුමක් නිසාද? තමන් අතීතයේ කරපු යම් යම් කර්මවල විපාක විදියට. ඒක පේන්න පේන්න තමන් මොකද කරන්නේ? හැකි තාක් දුරට වඩ වඩාත්ම කුසල කළා. කුසල පැත්ත ශක්තිමත් කරගන්නවා. ශක්තිමත් කරගත්තට පස්සේ පින්නතුනි අර අතීත අකුසල විපාක හැටියට එන්න තියෙන කර්මවලට මොකද වෙන්නේ? ඔව් ඒව වාග් දුර්වල වෙනවා පින්නතුනි. ඊට වඩා මේ කුසලයේ බලවත් වෙලා කුසලයේ විපාක විඳින ආනිසංස ලැබෙන ගතිය වැඩි වෙනවා. ඒව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ නැහැ. ඒව ආපස්සට යනවා. ඉස්සෙල් විපාක දෙන්නේ මේ බලවත් කර්ම. සමහර අය මේක පින්නතුනි කිසිම හොඳ කර්මයක් නොකර ඉන්න හිටපු ගාම අර ඔක්කොම අකුසල කර්මට ගෙන්න ගන්නවා. එතකොට තමයි සමහර අයට පින්කම් කරන්න මතක් වෙන්නේ. ඊට පස්සේ තමයි බෝධි පූජා තියන්න ඔක්කොම පින්කම් වලට අර වෙනද කාලේ නැති ඇයි ඊට පස්සේ එනවා. පින්නතුනි එහෙම වෙනකන් අපි ඉන්න හොඳ නැහැ. අපි නිතරම දිනපතාම කුසල් දිනු වෙන විදිහේ වැඩ පිළිවෙලක නිතරම ඉන්නට ඕන. එහෙම හිටියොත් තමයි අපට වැඩිපුරම මේ කර්මෙන් වෙන අවාසි ටිකෙන් මගහැර ගන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍යය තමයි පින්නතුනි. අපි මෙහෙම උත්සාහ කළා තමන්ට සමහර කර්ම වළක්වන්න බැරි කර්ම තියෙනවා. අන්න එතෙන්දී තමන් කරන්නේ තමන් හිත නරක කර නොගෙන ඉන්නවා, හිත හදා ගන්නවා. අනිත් පැත්තෙන් බුදුදහම තුල තියෙනවා පින්නතුනි අකුසල් විපාකාවත් ඒව තමන්ට මානසික පීඩාවක් නොවන විදියට තමන්ට හිතන මානසික වෙනස්කමක් ඇති කරගන්න දහම් අවවාදයක් බුදුදහම තුල තියෙනවා. අන්න ඒ දහම තුල තමන් හික්මෙනවා. මොකද අපි කොච්චර පින්කම් කරමින් උදේවස හිටියත් පින්නතුනි අපට සමහර කර්ම වළක්වන්න බෑ. අපට නෙවෙයි අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට තවරක් වළක්වන්න බැරි සමහර කර්ම තියෙනවා. මුගලන් හාමුදුරන්ටවත් සමහර වෙ බැරි වුණා. මුගලන් හාමුදුරන්ට නෙමෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේටවත් සමහර කර්ම වළක්වන්න බැරි වුණා. ඒකයි ස්වභාවය. නමුත් ඒ කර්ම ආවා හෝ නාවා හෝ තමන්ගේ මානසික පීඩණය ඇති නොවන විදියට තමන්ට මේ පැත්තෙන් ආරක්ෂාවක් දාගන්න විදිහේ අනුශාසනා ටිකක් බුදුදහමේ තියෙනවා. අන්න ඒ ටිකක් තමන් ටිකෙන් ටික පිළිපදින උත්සාහ කරනවා. ඒකට තමයි අර චතුරාර්ය සත්‍ය පිළිබඳව කර්මයෙන් ඉක්මවල ගිහිපු ඉහළ දැනුමකට අපි යන්නට ඕන. මෙන්න මේ විදියට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ගණක මොග්ගල්ලානට බුදුදහමෙන් ටිකෙන් ටික කොහොමද ගැඹුරට යන්නේ කියලා. අන්න ඒ යන ගමන් මග සූත්‍රයට අනුවම අපි ටිකක් යම් කිසි විදියකට සඳහන් කරන්න උත්සාහ කරනවා. දැන් මේ ධර්මයේ පිළිබඳව අවබෝධය ලැබිච්ච කෙනා පින්නතුනි ටිකෙන් ටික යාගේ ජීවිතේ වෙනස්කම් ඇති වන ආකාරයේ සූත්‍රය තුළ විස්තර කරනවා. ඒකේ එක පියවරක් තමයි ඉන්ද්‍රිය සංවරය කියන කාරණය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හය. ඇසට රූපයක් එනකොට ඒ රූපය තුළ මුලාවටපත් නොවේ සංවර වෙන හැටි. කනට ශබ්දයක් එනකොට ඒ ශබ්දය තුලින් මුලාවටපත් නොවේ ලෝභ දේශ මොහ ඇති කර නොගෙන සංවරයටපත් වෙන හැටි. ධර්මයේ අහන්න අහන්න පින්නතුනි මෙන්න මේ විදිහේ ඉන්ද්‍රිය සංවරයක් ජීවිතය තුල ඇති වෙන්නට ඕන. මුලින් කරන්නේ මේක හිතලා කරන්නේ. නමුත් ධර්මයේ ගැඹුරට යන්න යන්න මේකට විවිධ විදිහේ ක්‍රම ශිල්ප තියෙනවා. ඒවත් අපි අද සාකච්ඡා කරනවා. නමුත් ආරම්භක පියවර විදිහට පින්නතුනි ආරම්භක පියවරේදී තමන් කල්පනා කරන්න ඕන තමන්ට දුකක් හෝ සැපක් ජීවිතේ එනවනම් එන්නේ කුමක් නිසාද? ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, මෙන්න මේ වගේ මේ ඉන්ද්‍රිය හයට අරමුණක් පැමිණීමෙන් තමයි තමන් ජීවිතේ සැපක් හෝ දුකක් විඳනම් විඳේ. දැන් තමන්ට කියලා දරුවෝ ඉන්නවනම්, වාහනයක් තියෙනවනම්, අධ්‍යාපනයක් තියෙනවනම්, දේපළ තියෙනවනම්, ඥාති මිත්‍රාදීන් ඉන්නවනම්, අධ්‍යාපන සුසුකම් තියෙනවනම්, මේ ඕනම දෙයක් කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? මේ ඉන්ද්‍රිය හැටගත්තු දේවල්. මේ ඉන්ද්‍රිය හැටගත්තු රූප ශබ්ද ආදී අරමුණු තමයි මේ ජීවිතය කියලා කියන්නේ. අන්න ඒ දේ තුල අපි මුලාවට පත් නොවී සිහියෙන් නුවණින් හිටියොත් අපට යම්කිසි ප්‍රමාණයකට බාහිරින් එන දුක් පීඩා ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. මේ ඉන්ද්‍රිය සංවරයෙන් තව දුරටත් ටිකෙන් ටික ඉහළට යන කෙනා පින්නතුනේ එදිනෙදා ජීවිතේ තමන් ආහාර පාන ගන්නකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් මේ හැම දෙයක් මෙයා නුවණින් කරන්නේ. ඒ දේවල් කෙලෙස් ඇති නොවන විදිහට කරන්නේ. ඒකෙන් කියන්නේ මේ ඊටාම සරල දේවල් පාවිච්චි කරනවා කියලා. පින්නතුනේ සමන්ට මිල මුදල් තියෙනවා නම් හොඳම තාක්ෂණික දේවල් පාවිච්චි කරන්න. හොඳම ඇඳුම් අඳින්න. හොඳම ආවරණ පළඳින්න. හොඳම ලස්සනට ඉන්න. බුදුදහමෙන් ඒවට එපා කියලා නැහැ. ආ මෙහෙම හුඟක් ධනෙ තියාගෙන මේ ඉරිච් ඇඳුම් ඇඳගෙන එහෙම බුදුදහම ඔකවත් කියලා නැහැ. ආ පින්නතුනේ හොඳම තාක්ෂණික දේවල් ණය නොවි. ලෝකෙට පේන්න මේ ණය වෙන්න යන්න එපා. ණය නොවේ තමන්ට පුළුවන් මට්ටමින් උපරිම හොඳ පිරිසිදු ලස්සන වටිනා දේවල් පාවිච්චි කරන්න. හැබැයි පින්නතුනි ඒ පාවිච්චි කරන දේවල් කෙලෙස් ඇති නොවන විදියට තමන්ගේ මාන්නය ආඩම්බරය අනිත් ළඟදී කැපී පේන්න ඒ අදහස කියන්නේ පින්නතුනි අපේ හිතේ පීඩාවක්. අපි පාවිච්චි කරන ඇඳුමකින් අපි පාවිච්චි කරන වාහනයෙන් අපේ දරුවන්ගෙන් අපි කීර්තියක් බලාපොරොත්තු වෙනවා නම් පින්නතුනේ කියන්නේ තමන්ගේ ඇතුලේ ලොකු අඩුවක් තියෙනවා ඒකයි. මේ අඩුව පුරව ගන්න තමයි මේ බාහිරින් මේව අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒව උපරිම පාවිච්චි කරන්න. හැබැයි ඒ තුල මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරන්න. පින්නතුනේ මෙතෙන්දී ප්‍රධාන කාරණයක් බුදුදහමේ කියනවා. මේ කාරණය ඉතාම හොඳින් මතක තියාතු කාරණයක්. ඒ තමයි පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට නැමැති මඩ වගුරේ එරෙන්න එපා කියලා. ඒක හාමුදුරන්ට විශේෂයෙන් කියලා තියෙනවා. ගිහි පින්නතුනේ හැඩියට පින්නතුනේ ඔබටත් කියනවා ඒක. ඒක දීත සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය කියලා විශේෂ සූත්‍ර දෙකක් තියෙනවා මව්පියන්ට දේශනා කරපු දරුවෝ හදනකොට කොහොමද හදන්න ඕන කියලා. දරුවෝ හදනකොට දරුවන්ට කියන්න දුවේ පුතේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසාවලට නම් අහුවෙන්න එපා කියලා. පින්නතුනි අපි හොඳට ඉගෙන කියා ගන්නකොට දක්ෂතා තියෙනකොට ලෝකෙ මිනිස්සු අපි ගැන හුඟා ගුණ කතන කියන වර්ණනා කරනවා. ඒ වර්ණනා කරාම අපිට මොකද වෙන්නේ? ඈ අපේ ඒවට ආසා වෙනවා, ඒවට තව තවත් කැමති වෙනවා. එතකොට වෙන්නේ පින අපට ආධ්‍යාත්මික වශයෙන් මානසික දියුණුවක් කරා යන්න තියෙන අවස්ථාව වැළකීලා යනවා. පිනතුනි මේක තමයි අපිට වෙන ලොකු මහානිය. ලාභ ප්‍රයෝජන වෙන්න පුළුවන්, කීර්ති ප්‍රශංසා වෙන්න පුළුවන්. ඒව ඉතාම දරුණු දේවල් හැටියට සැලකනවා. ඒකෙන් කියන්නේ මේ රැකී රක්ෂා නොකර ඉන්න ගිහව කරන්න. නමුත් ඒ තුල විතරක්ම පිනතුනි අපි යැපෙල හිටියොත් විශේෂයෙන් දරුවෝ පිළිබඳව අපි හුඟා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. විශේෂයෙන් දෙමාපියෝ දරුවන්ගෙන් කීර්තිය බලාපොරොත්තු වෙනවනේ. මගේ දරුවා අහවල් විශ්වවිද්‍යාලය අහවල් රැකියාව කරන්නේ මේක තමයි දෙමාපියන්ට තියෙන ලොකුම දේ. දරුවන්ගෙන් සතුට වෙන පිනතුනි කමන්නේ. නමුත් පිනතුනි එතනම අපි හිර වෙලා හිටියොත් අපට යන්න තියෙන ආධ්‍යාත්මික දියුණුව එතනින්ම නවතිනවා. අපි මේ දිහාම බලාගෙන දරුවෝ දිහා බලාගෙන ඉන්න කාලයක් මුණුබුරු මිනිබිරුව දිහා බලාගෙන ඉන්නෝ අපේ වටිනාම ජීවිතය සම්පූර්ණයෙන්ම වැය වෙලා ගිහිල්ලා. පින්නතුනේ ඒව දිනු කරන ගමම්ම ඒව කරන්න එපා කියලා නෙවෙයි විසාකාවට මුණුබුරු මිනිබිරුව කීදෙනෙක් හිටියද? 100කට වඩා හිටියා. ඒ දරුවන්ට හොඳට සැලකුවා. විසාකාවට පින්නතුනේ විවාහ වෙනකොට ලැබුණේ කිරි එළදෙනුන් 1000කට වඩා ලැබිලා තියෙනවා. ඒව පාලනය කරේ විසාකාවමයි. විසාකාව සෝවාන්ල් හිටිය කෙනෙක්, අවුරුදු 7 දී සෝවාන්ල් හිටිය කෙනෙක්. ඒ සියලුම දේවල් කරද්දී පින්නතුනේ ආධ්‍යාත්මික ගමනට හානියක් නොවන විදියටයි ඒ හැමදේම ඇකලින්. ඒ කුමන කාර්යබහුල ජීවිතයක් ගත කරත් හැමදාම දවස වෙන් කරගෙන තිබුණ කාලයක් ස්වාමීන් වහන්සේල මුණ ගැහෙන්න, ධර්ම සාකච්ඡා කරන්න, ධර්මයේ හැසිරෙන්න විතරක් නෙවෙයි. විසාකාවගේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙවල් ගැන සඳහන් කරනවා. ඔවුන් දෙපළගේම ගෙවල්වල පඤ්ඤාත්ථානේ වාසනණි කියලා කියනවා. නිතරම ආසන පනවල තියෙන කියලා. අනාථපිණ්ඩික සිටුතුමත් මහා පරිමාණ ව්‍යාපාරිකෙක් පින්නතුනි. ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු කෙනෙක්. විසාකාවත් ඒ වගේ කෙනෙක්. නමුත් ඒ කුමන වැඩ කටයුතු තිබුණත් පින්නතුනි නිතර ගෙදල ස්වාමින් වහන්සේලාට ආසන සූදානම් කළා තියෙන්නේ. ආසන සූදානම් කරලා තියෙනවා කියන්නේ මොකද්ද මේ? නිකම් පුඩු ටිකක් තියලා මේ සුදුරෙදි දාලද? පින්නතන උදේ වරු යාවතින් ස්වාමීන් වහන්සේට උදේ දානෙ, දවල් ආවනම් දවල් දානෙ, හවස ආවනම් ගිලම්පස ආදිය නිතරම සෝදානම් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනේ තමන්ගේ නිවසට වැඩම වීම තමයි පින්නතුනේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට තියෙන ලොකෝම සතුට. පින්නතුනේ මේක ඉහෙලට ගියාට පස්සේ බුද්ධ ශාසනයකදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සංඝයා එකතු වෙලා සාකච්ඡා කරලා විශේෂ සම්මතයකට එනවා. සමහර දායකයන් ගැන අපි ඕනම වෙලාවක අහවල කෙනාගේ ගෙදරට යන්න පුළුවන් කියලා. ඒක හැම දිනාටම එහෙම චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ, එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මාර්ගඵල ලැබපු සෝවන් මගෙන් ඉහළට ගිහිපු සමහර ශ්‍රාවකයන්ගේ ගෙවල් ගැන තීරණයකට එනවා ස්වාමින් වහන්සේලා බුදුහාමුදුරුවෝ එක්ක එකතු වෙලා. එයා ගැන ඕනම වෙලාවක යාගේ අනාරාධිත උනත් ගෙදරට යන්න පුළුවන් කියලා. පින්නතන යා කිසි විටකත් ඒක කරදරයක් වට සලකන්නේ. යාගේ ජීවිතයේ ලොකුම භාග්‍ය තමයි බුදුහාමුදුරුවෝ තමන්ගේ නිවසේ වැඩම වීම, ස්වාමින් වහන්සේ කෙනෙක් තමන්ගේ නිවසේ වැඩම වීම. ඒ මට්ටමෙන් නැති උනත් පින්නතනේ අදත් බුරුමේ ආදී රටවල ඇත්තන් සියම වැනි රටවල අය උදෑසනට අවදි වෙන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුට දානෙ ටිකක් දෙන්න බලාගෙන තමයි අවදි වෙන්නේ. ගෙදරින් එළියට බහින්නේ තමන්ගේ බෑග් එකේ දානෙ මොන හරි අරගෙන තමයි මුලදි හමු වෙන පින්ඩපාතයේ වැඩෙන ඉස්සෙල්ලාම හාන්දුරන දානෙ ටිකක් බෙදන්න බලාගෙන තමයි ඒ ඇත්තන් එළියට බහින්නේ. සමහර ශ්‍රද්ධාව නැති ඇත්තන් කියනවා පින්තුනි උදේට හාන්දුර කෙනෙක් දකින්න ගෙච්චර හොඳ නෑ කියලා සමහර අය. පින්නතුනි නියම ශ්‍රද්ධාවන්ත කෙනාට ස්වාමින් වහන්සේ කෙනෙක් දැකීම තමයි තමන්ගේ උදෑසන තියෙන නියම සුබ නිමිත්ත බවට පත් වෙන්නේ. ඒක තමයි සුබ මොහොත, ඒක තමයි නැකත් වෙනවා බවට පත් වෙන්නේ. ඒ නිසා මේ විසාකාව සහ අනාථපිණ්ඩික සිටුතුමා කියන මේ දෙන්නාගේම නිවස් මේ විදිහට සම්මත කරගත්තු නිවස් විතරක් නෙවෙයි, ඒ වගේ සමහර ශ්‍රාවකයන් ගැන සඳහන් වෙනවා පින්නතුනි ඒ ඇගේ නිවස් වලට ඕනම වෙලාවක වඩින්න පුළුවන් කියලා සම්මත කරගන්නවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ. මේ පින්නතුනේ ඉතින් ධර්මය ගැන හුඟක් දන්න නිසා කිව්වට කමන්නේ කතාව නැත්තම් සමහර කෙනෙක් වර්ධවා තේරුම් ගන්නත් පුළුවන්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර ගටේකාර කියන තැනැත්තාගේ ගෙදරට යනවා. ගටේකාර අනාගාමි වෙල හිටිය කෙනෙක්. ඒ අනාගාමි වෙල හිටිය ගටේකාරගේ ගෙදරට යනකොට ඒ ගෙදර ඉන්නේ අන්ධ දෙමව්පිය විතරයි ඉන්නේ. ගටේකාර උදෑසනම ස්වාමින් වහන්සේලටත් වැඩියොත් බුදුරජාණන් වහන්සේට වැඩියොත් දෙන්න කියලා දානේ සෝදානම් කරලා භාජනවල තියලා තමයි යන්නේ. දවල් කාලේ ඔහු යනවා මැටි හොයාගෙන එන්න වළං හදන්න. ඔහුගේ වෘත්තිය උනේ වළං හදන එක. පිනුතුනි ගටේකාර කොහොමද යන්නේ වැඩට යන්නේ? දානේ උයලා භාජනවලම තියලා යනවා. බුදුහාමුදුරු වැඩියොත් අම්මට කියනවා ආරාධනා කරන්න කුස්සියට ඇවිල්ලා භාජන වලින් බෙදා ගන්න කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුස්සියට ගිහිල්ලා අරහේකේරි අනුකම්පාවෙන් දානේ බෙදා ගන්නවා පාත්‍රයට. ඒ විතරක් නෙවෙයි පින්නතුනි සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේලාගේ කුටි තෙමෙනකොට ඒ කුටි සෙවිලි කරගන්න මේ ගටේකාර පින්නතුනි තමන්ගේ නිවසේ තියෙන දේවල් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ තරම්ම පින්නතුනි ස්වාමින් වහන්සේලා මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය එයාගේ ජීවිතේ මහා ආලෝකය බවට පත් වෙනවා. මේ ධම්මගේ ටිකෙන් ටික ගැඹුරට යෑමත් එක්ක අප මේ සාකච්ඡා කළේ ධර්ම මාර්ගයේ ටිකෙන් ටික ගැඹුරට යන විදිය තමයි ඝනක මොග්ගල්ලාණන්ට බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. ඒ විස්තර කරන ගමන් මගේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මුලදී එයාගේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. ඒ වගේම එයා ආහාර පාන ආදිය ගන්නකොට එයා පාලනයකින් ගන්නේ. ඒ වගේමයි එයා නිදිය ගන්නකොට හැකිතාක් දුරට නිදාගන්නේ තමන්ගේ ඊළඟට අවදි වෙලා තමන්ගේ කටයුතු කිරීමට පහසුවක් සඳහා විතරයි. යා හැකිතාක් දුරට නිින්ද පාලනය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේමයි යමක් පරිහරණය කරනකොට එහි අර්ථය දැනගෙන තමයි ආහාර පාන ගත්තත්, ඇඳුම් පැළඳුම් ගත්තත්, යාන වාහනයක් පාවිච්චි කළත් ඒකේ අර්ථය දැනගෙන කෙලෙස් ඇති නොවන විදිහට තමයි ඒක ගන්නෙ. ඒක තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඇඳුමක් පැළඳුමක් ඇඳත්, වාහනයක් පාවිච්චි කළත් ඒ තුලින් කීර්තියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමන මගට පහසුවක් සඳහායි ගන්නෙ. සමහර පින්නතුන් වාහන ගන්න කීප දෙනෙක් එක පන්සල් යන්නත් බලාගෙන. අපේ සමහර පින්නතුන් එහෙම අපි දැකලා තියෙනවා. ඥාතින්ට ඔක්කොම එක වාහන යන්න පුළුවන් විදියට සුදු පාට හුරු වාහනයක් ගන්න සමහර පන්සල් යන්න කියලා. ඒ තරම්ම හිතල පින්නතුනේ තමන්ගේ කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ගියක් හදනකොට බුදු කුටියට කොතනද වෙන් කරන්නේ, හාමුදුරු කෙනෙක් වැඩියොත් කොහොමද දාන දෙන්නේ, අපි බුදුන් වඳින්නේ කොතනද, ඒව ගැන හිතලත් පිනතුනේ කටයුතු කරනවා. මේ හැම දෙයක්ම තමන් රකින්න දහමට අනුව දහමත් එක්කයි මේ තැනැත්තා ඉන්නේ. මෙන්න මේ ගමන පිනතුනි ටිකෙන් ටික එයාගේ දිනු වෙනවා. දිනු වෙන විතරක් නෙවෙයි පිනතුනි මෙහෙම යන්නේ යන්නේ තැනැත්තා එදිනෙදා තමන්ගේ ශරීරයෙන් කටයුතු කරනකොට, යනකොට, එනකොට, කතා බහ කරනකොට, කෑම බීම ගන්නකොට, ඇඳුම් පිළඳුලුම් අඳිනකොට, ආහාර පාන ආදිය ගන්නකොට, හැමදේම යා සිහියෙන් කරන කෙනෙක් බවට පත් වෙනවා. යා සතිය දිනු කරනවා ටිකෙන් ටික. මේ තැනැත්තා දන්නවා නියම මානසික සුවයක් තියෙන්නේ තමන්ගේ හිත පිළිබඳව සැලකිල්ලෙන් මේ වර්තමාන මොහොතේ හිත දිනු කරගන්න තමන් කොයිතරම් දුරට දක්ෂද කියන කාරණය මතයි ජීවිතේ සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ කියලා මේ තැනැත්තා දහම තුලින් දකිනවා. පින්නතුනි අපි දක්ෂතාවේ වර්තමානයේ මනින්නේ අපි ලැබපු උපාධි වලින්, අපි ලබන මාසික වැටුපෙන්, අපේ දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලින්, අපි පාවිච්චි කරන වාහනෙන්, ඉන්න ගෙදරින් ගෙදර පිහිටිය සිටියකින් නගරෙන්, එහෙම තමයි අපේ වටිනාකම තීරණය කරන්නේ. නමුත් පින්නතුනි බුදු දහමට අනුව අපේ දක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? ඔව් අපේ දක්ෂතාවය කියලා කියන්නේ හිත පිළිබඳව හිත පාලනය කරන්න අපි කොච්චර දක්ෂද කියන කාරණය මත. ඒ කාරණේත් පින්නතුනි වර්තමාන මේ මොහොතේ තුල යමක් කරනවා නම් ඒ කරන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් ඒ ක්‍රියාවලියත් එක්ක සිටීම. බුදුන් වඳිනවා නම් ඉතිපිසෝ ගාථාව කියනවා නම් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ මේ ආදී ගුණ ටික කියනකොට එක එක ගුණය ගැන කියනකොට වෙනත් දෙයක් ගැන හිතෙන්න බෑ. ඉතිපිසෝ ගාථාව කියද්දි ගෙදර ගැන හිතනවා නම් Taman සතියෙන් නෙවෙයි ඉන්නේ. ඉතිපිසෝ ගාථාව කියනවා නම් පින්තුනි සම්පූර්ණ අවධානයෙන් ඒ ගුණය එක එක ළඟදී ඒත් එක්ක ඉන්න පුළුවන් විදියට හිත සකස් කරගන්නට ඕන. Taman බලන්න අඩුම ගානේ පින්තුනි ඉතිපිසෝ ගාථාව සඳහන් කරද්දී ඒ අරහං ගුණයෙන් පටන්ගෙන භගවා ගුණයෙන් ඉවර වෙන්න නවආරහාදී බුදු ගුණ, ඒ ගුණ නමය හොඳට ඒ ගුණයට අවධානය යොමු කරමින් අඩු ගානේ ගාථාව එකවතාවක් කියන්න පුළුවන්ද කියලා බලන්න. හිත වෙනත් තරමුණකට යන්න නොදී ඒක පිනොතුනේ දිනු කරගන්න පුළුවන් නම් වාර 10ක් කියන්න. ඒක පිනොතුනේ තමගේ ජීවිතයේ සුවිශාල දක්ෂතාවයක්. ඒක සුවිශේෂී හැකියාවක්. ඒක සරල මට්ටමේ දක්ෂතාවයක් නෙමෙයි පිනොතුනේ. ඒක කරන එක ලේසි නෑ. අපිට ඇතැම්මිට ડોක්ටරේට් දෙකක් ගන්න පුළුවන් විශ්වවිද්‍යාලවලින්. ඒක අමාරු නෑ. නමුත් මේක එච්චර ලේසි නෑ පිනොතුනේ. මේක බලවත් උත්සාහයකින් කරන්න ඕන. හැබැයි කරන්න බැරි දෙයක් නෙවෙයි. අච්චර වීදම් කරන්න ඕනේ නැහැ. තමන්ට තියෙන තමන්ගේ සිහිය දිනු කිරීම විතරයි. නිසා හැකිතාක් දෙයක් කරලා තමන්ගේ ශරීරයේ කොයි ඉරියව්වේ තිබුණත් කමන්නේ නැහැ. ශරීරයේ තියෙන මේ ඉරියව්වේ කියලා සැලකිලිමින් ඉන්න. තමන් කරන කියන දේවල් හැමින්ම කරන්න කියලා නෙවෙයි කියන්නේ පිනතුනි. සමහර අයගේ ස්වභාවයම වේගවත් සමහර අය කටයුතු කරන විදිය. වේගය අඩු වේදීමක් වෙන වේගය අඩු නැහැ කියලා සතිය තියෙන හැකල කියන්න එපා. කියන්න බෑ අපට. මොකද දැන් වයසට ගියාම සමහර අය බොහෝම හිමින් කෑම අරගෙන නියහවම අරගෙන පොඩ පොඩ අපනෝනේ. ඒගොල්ලන්ගේ සතිය නැහැ වෙන හිම හිමින් කරාට කියලා අවබෝධයක් නැහැ. හිමින් කරන එක හොඳයි. නමුත් හිමින් කරා කියලාම සතිය තියෙනා කියන එකක් නැහැ. ඒ නිසා කරන දේ ගැන හරි සැලකිලි විශේෂයෙන් තමන්ගේ ශරීරය කොයි ඉරියව්වද තියෙන කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්න. තමන් කරන වැඩේ ගැන සම්පූර්ණ අවධානයෙන් කරන්න. එහෙම කරන්න කරන්න පිනතුනේ තමන්ගේ හිත නිතරම අතීතයට වර්තමානයට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේක තමයි පිනතුනේ අපේ දක්ෂතාවය කියලා කියන්නේ. යම අතීත අරමුණක් හිතනකොටම තමන් දක්ෂ වෙන්න ඒ සිද්ධිය තුල ජීවත් නොවි සිහි කරන්න පුළුවන් විදියට. දැන් අපි විදුලි පන්දමකින් ආලෝකයේ තැනකට දැල්වනකොට විදුලි පන්දම අතේ තියන්නේ අපි ගහන්නේ නේද ආලෝකය? විදුලි පන්දමෙන් තමයි ගහන්නේ නැහැ නේ අපිනේ. ඕනම තැනකට ફોකස් කරන්න පුළුවන්. විදුලි එළියක් අතේ තියාගෙන නමුත් අතේ තමන් එක තියාගෙන ඉන්නේ අන්නේ වගේ අතීත අනාගත දෙකට බලන්න දේවල් ඕන දෙයක් බලන්න බැලුවට වරදක් නැහැ නමුත් වර්තමානයේ සිහිය පිහිටුවාගෙන බලන්න එතකොට බැනපු කෙනෙක් ගැන වුණත් hina වෙවේ අහගන්න පුළුවන් ඒක දැන් අපි බැනපු කෙනෙක්ගෙන් බැනුමක් බැනුම මතක් කරනකොට මොකද වෙන්නේ ආයි පාරක් බැනුම අහනවා අපිනේ ඒ බැනපු කෙනා එක පාරක් බැනලා දැන් එයාට මතකත් නැහැ අපි සිහි කර කර ආයියාගෙන් බැනුම අහනවා අරක සිහි කරන අයෝනසෝ මානසිකාරයෙන් සිහි කරන හැම මොහොතකම මතක තියාගන්න තමන්ගේ හිතට පීඩාවක් තමන් නොදැන හිටියත් තමන් නැවත බැනුම් අහනවා මේක බුදුහාමුදුරුවෝ දේශනා කළේ දවසට හරියට උදේට දවල්ට හවසට සිය පාර ගානේ උල් 100කින් අනිනෝ වගේ වැඩක් කියලා තමන් කොච්චර පහසුකම් ටිකක් භුක්ති විඳින්න හිටියත් හිතන්න එපා තමන් දක්ෂයි කියලා තමන් සතුටෙන් ඉන්නවා කියලා තමන් අතීත අරමුණක් සිහි කරද්දී ඒක නුවණින් මෙනෙහි නොකරොත් ඒ හැම මොහොතකම තමන්ගේ චිත්ත පීඩාවක් වෙන්නේ තමන්ගේ මනසේ තියෙන සහනය සතුට නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ ගමන් මගේ ටිකෙන් ටික කම්මස්සකතා සම්මාදිටියෙන් ඇති වෙලා දැන් ඝනක මොග්ගල්ලාන අහන ප්‍රශ්නෙට දැන් උත්තරය මේ දෙන්නේ බුදුහාඳුරෝ කොහොමද ටිකෙන් ටික ගැඹුරට යන්නේ කියලා. එතකොට මුලින්ම යා කරේ කොහොමද? එයා සිල්වත් බව ඇති කරගත්තා. මුලින්ම කරන්නේ කය වචනේ සංවර කරගන්නවා සිල්වත් වෙනවා ඊට පස්සේ ටිකෙන් ටික ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා ස්කනසාදී ඉන්ද්‍රිය වලට රූප වෙනකොට ඊළඟට ඒ තැනැත්තා ආහාර පාන ආදිය ගන්නකොට සිහියෙන් නුවණින් ගන්නවා ඒ වගේම එයාගේ ආහාර පාලනයක් වෙනවා ඒ වගේම නිින්ද එයා යම් කිසි විදියක පාලනයක් ඇති කරගන්නවා එහෙම ගිහිල්ලා ගිහිල්ලා තවදුරටත් යා බලනවා එයාගේ හිතට පීඩා ඇති කරන්නේ නීවරණ හැකිතාක් දුරට පංච නීවරණ දුරු කරන විදියට යා ටිකෙන් ටික හිත කුසල දහමක වඩනවා. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුසති භාවනාව ආදී භාවනා නිතර නිතර යා පුරුදු කරනවා. තින තුනේක ආරම්භය තමයි මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න. දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරන්න හුරු වෙන්න. ඒක මුලදී අපි වාඩි වෙලා කරන්නේ. නමුත් තින තුනේ දිනු වෙන්න සතර ඉරියව්වේදීම භාවනා කරන්න අපි හුරු වෙනවා. විශේෂයෙන් පින්නතුනේ මේ හතරට බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණානුස්සති කියන මෙන්න මේ හතර පින්නතුනේ සඳහන් වෙනවා චතුරාරක්ඛා භාවනා කියලා. හරියට හතර පැත්තෙන් ඉන ආරක්ෂකයන් හතර දෙනෙක් වගේ. බුද්ධානුස්සතිය වඩන බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන ලොකු ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති වෙනවා මේ ධම්මගේ ඉදිරියට යන්න ඕන කියන වීරියක් ඇති වෙනවා මෛත්‍රී භාවනා වඩන පින්නතුනි අනිත්‍යය පිළිබඳව හිතේ ගැටෙන ගතිය අමනාපය වෛරය ටිකෙන් ටික අඩු වෙනවා වෙනත් කෙනෙක් දැක්ක ගමන්ම තමන්ගේ දරුවා දැස බලන මානසිකත්වයෙන් බලන තමන් හුරු වෙනවා පින්නතුනි මේක ලොකු දියුණුවක් කරණීයමෙත සූත්‍රය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ශාන්ත වූ පදයක් කරා යන්න දක්ෂනම් මානසික සෝයක් කරා යන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කැමති කෙනාගේ ජීවිතයේ පළමුවෙම වැඩෙන්න ඕන ධමයක් තමයි මොකද්ද මෛත්‍රී භාවනාව අපි හැමදේම කරන්නේ පිනතුන මානසික සෝයට නේද ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබ සැබෑලෙසම මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි කොච්චර දුරට මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියලා. මෛත්‍රී භාවනාව නොවැඩනවා නම් පින්නතුනි බුදුදහම නැමැති සාගරයේහි වෙරළටවත් ඇවිල්ලා නැහැ. බුදුදහම නැමැති මහා සුළඟෙහි සුලම් පොදක්වත් ගෑවිලා නැහැ, සේවනැල්ලවත් ගෑවිලා නැහැ බුදුදහමේ. බණ හුඟක් අහලා තියෙන පුළුවන්, දානත් හුඟක් දීලා තියෙන පුළුවන්, ඒක වෙනම කතාවක්. ඒකෙන් සුගතිගාම වෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා ඉහළ මානසික දියුණුවක් බුදුදහම තුළ කියනවා පින්නතුනි. ඒ මානසික සුවය කරා යන ගමනේදී පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ හිතේ අනිත්‍යය ගැන තියෙන අමනාපකම් හැකීතාම දුරට අඩු වෙන්නට ඕන. ඒ අඩු වෙන ප්‍රධානම කාරණයක් තමයි මෛත්‍රිය භාවනා දිනු කරන්න. සීල සත්‍ය සුවපත්ත්වවා කියලා දකින්න. ඒක ටිකෙන් ටික දිනු වෙන. ඒ වගේම පින්නතුනේ අසුභ භාවනා පුරුදු කරන්න. මේ ශරීරය ගැන තමයි අපිට බොහෝ විට බැඳීම් ඇතිවන්නේ, රාගය ඇතිවන්නේ. අනෙහිදී මේ ශරීරයේ සකස් වෙලා තියෙන මේ කොටස් ගැන පිනතුණි මනසින් බෙද බෙද බලන හුරු වෙන්න. දැන් මේ එකම පුද්ගලයා ගත්තත් යාවෙන් කරාට පස්සේ කෙස් ටික මේ ආදී දේවල් ටිකෙන් ටික වෙන් කරාට පස්සේ ඇත්තටම ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා නුවණින් බලන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අසුභවාදී කියලා, පිනතුණි මේක අසුභවාදී බවක් නෙවෙයි. මේක පුහුණු කරන්න අනිත්‍ය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙන්නේ. දැන් අපට අනුකම්පාවක් ඇති වෙන්නේ කෙනෙක් ලස්සනට ඉන්නකොට. හොඳ ලස්සන කෙනෙක් ඉන්නකොට තමයි දැන් අනුකම්පාව ආදරය ඔක්කොම අපට තියෙන්නේ. ඒක නා වයසට ගියාට පස්සේ ඇතැම් වෙලේ ශරීරයෙන් මොන හරි අපිරිසිදු දෙයක් වැගිරෙනකොට මුකුත් අනුකම්පාවක් අපේ ළඟ නැහැ. පොඩි ළමයෙක් වුණත් ලස්සනට ඉන්නවනම් අපි වඩා ගන්න සූදානම් නේ. දුප්පත් ළමේ වුවම අපිරිසිදු වෙන ළමෙක් දැක්කත් අහක බලන් යනවනේ. පින්නතනින් මේ අසුභයේ සැබැලසම දිනු වෙන්න වෙන්න අපේ කෙනෙකුට සලකන්නේ ලස්සනට ඉන්නවට වඩා එයා අසනීප වෙලා එයා කරදරයටපත් වෙලා ශරීරේ තුවාල වෙලා මේ ආදී අවස්ථාදී තමයි අපි වැඩිපුර කෙනෙකුට පිහිට වෙන්නේ. ඒ නිසා අසුභය මෙනෙහි කරයි කියලා පින්නතනින් ජීවිතෙන් පලා යන්නේ නැහැ එයා. ජීවිතේ එපා වෙන්නේ නැහැ එයාට. ඈ දැනටත් වඩා පින්නතනින් මිනිස්යන් කෙරේ අනුකම්පාවෙන් බලන්න අපි හුරු වෙනවා. මනුෂ්‍යයන්ට උදව් කරන්න හුරු වෙනවා. මේ ශරීරයේ යථා ස්වභාවය නුවණින් තේරුම් ගන්න හුරු වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලස්සන රූපයක් දැකපු වෙලාවේ අවුරුදු 16ක 18ක කෙනෙක්ගේ ලස්සන රූපයක් දැකලා රාගයක් ඇති වෙනවනම් ඒ අවස්ථාවේදී හොඳට බලන්න ඒ ලස්සන රූපය තියෙන කෙනාම ටිකෙන් ටික වයසට ගිහිලා වියපත් වෙලා හැරමිටි අරගෙන ගිහිල්ලා ඇඳට වැටිලා මරණයටපත් වෙලා ටිකෙන් ටික නවසී වෙතිකටපත් වෙලා ශරීරයේ අලු ගොඩක් බවට දූවිලි ගොඩක් බවට පත් වෙන හැටි ක්ෂණිකව නුවණින් බලන්න කියලා. පින්නතනේ අපේ ජීවිතේට එහෙම නොවෙනවද? අපේ ශරීරේ හැමදාම මෙහෙම තියෙනවද? වැඩිම වුණොත් පින්නතනේ අවුරුදු 100ක් ඉන්න පුළුවන් අපි. 100ක් නෑ ඉතින්නේ. උපරිම කියමු 100ක් කියලා. ඒ 100න් පස්සේ පිනොතිනේ අද අපි මේ පරිහරණය කරන අපේ ශරීරය මේ කොණ්ඩේ වෙන්න පුළුවන් අතපය නියපොතු කොහෙද තියෙන්නේ? මොකක් වෙලාද තියෙන්නේ? මේ මහා පොළවේ වැලියට බඩ පත්තල දූවිලි බඩ පත්තල මේ ඔක්කොම ටික අත දිහා බලන්න, ලස්සනට තියෙන මූණ දිහා බලන්න. ඒ වෙනි ශරීරයක් තමයි අද අපි මේ පරිහරණය කරන්නේ පිනොතුනි. ඉතින් මේව නුවණින් දකින්න දකින්න ජීවිතයේ මේ දාල යන දෙයට වඩා ගැඹුරු දෙයක් වටිනා දෙයක් ජීවිතේ එකතු කරගන්නට තමන් මහන්සි වෙනවා. මේ පිනට ලැබෙච්ච ශරීරයෙන් ආඩම්බර වෙලා කෙලෙස් ඇති කරගන්නව නෙවෙයි, මේ පින්වත් සිරුරම උපයෝගී කරගෙන දාන ආදී පින් දහම් කරලා වැඩි වෙන සලකලා තමන්ගේ මානසිකත්වය තමන් දියුණු කරගන්නවා. ඒ වගේම පින්නතුනේ මරණානුස්සතිය නිතර පුරුදු කරන්න. කෙනෙකුට හිතෙන පුළුවන් මරණය ගැන මෙනෙහි කරොත් කිසිම දෙයක් නොකර අද්දක වැඳගෙන මැරෙනවා කියලා හිත හිත ඉඳී කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මරණය ගැන සිහි කරන කෙනා තමයි ජීවිත අප්‍රමාදීවම වැඩ කරන කෙනා බවට පත් වෙන්නේ. මේ පින්නතුන අහලති ස්ටීව් ජොබ්ස් ගැන Apple ආයතන එහෙම පටන් ගන්න මුල් වෙච්ච කෙනා. ඔහු පින්නතුනි අවුරුදු 5ක් ජීවිත අවසන කාලයේ පිළිකා රෝගකින් පීඩාවෙන්ද. ඔහු ජීවිතයේ අවසාන කාලේ අවුරුදු 10ක් විතර කාලයක් පින්නතුනේ දිනපතාම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා තමන් මැරෙන කෙනෙක් ගැන මැරෙන කෙනෙක් කියන කාරණේ මෙනෙහි කළා තියෙනවා. ඔහු පින්නතුනේ සුවිශාල නව නිර්මාණ ගානක් ස්ටීව් ජොබ්ස් මේ ලෝකෙට ඉදිරිපත් කළා. අද ලෝක ජනගහනයේ 75%කට වඩා ප්‍රමාණයක් තමන්ගේ අතේ තියෙන දුරකථන වලට ඒ නිර්මාණ ඉදිරිපත් කළා තියෙන්නේ මේ පුද්ගලයා. ඔහු ඉදිරිපත් කරපු ඔහුගේම නිර්මාණ පින්නතුනි 200 ගානකට වඩා තියෙනවා. එක පුද්ගලයෙක් ලෝකයේ ඉදිරිපත් කරපු වැඩිම නිර්මාණ ගානකට ඔහු හිමිකම් කියනවා. ඔහු නිසා මේ ලෝකෙම වෙනසක් වුණා. විශාල නිර්මාණ ගානක් ඔහු ජීවිතයේ මරණය පෙනෙපෙනී මරණය අධ්‍යක් දැක අලුත් නිර්මාණ ලෝකෙ වෙනුවෙන් නිර්මාණය කළා. ඔහු මැරෙනවා කිය කියලා ලෙඩ පෙනෙපෙනී අඬන හිටියේ නැහැ. ඔහු ලෙඩෙන් පීඩාවට පත් වෙනින්දිම මාරාන්තික රෝගයකින් පීඩා විඳිමින්ම නව නිර්මාණ ලෝකෙට ඉදිරිපත් කළා, ලෝකෙට උපකාර කළා. ඒ නිසා පින්නතුනි සැබෑ ලෙසම ලෝකයෙන් ජය ගන්න කෙනා බවට පත් වෙන්නේ. සැබෑ ලෙසම ජීවිතේ ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ එවැනි නව නිර්මාණ විතරක් නෙවෙයි, ඇත්තනම තමන්ගේ ජීවිතෙන් ඊටත් වඩා ඉහළට ගිහිපෝ ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්නේ. තමන් මැරෙන කෙනෙක් බව හරියට මෙනෙහි කරන කෙනා. ඔහුට ජීවිතේ හැම දවසක්ම වටිනවා. හැම දවසකින්ම ගන්න පුළුවන් ජීවිතේ උපරිම වටිනාකම එයා ගන්නවා. ජීවිතේ වටිනාකම තියෙන පින්තුනි වැඩ කරන කෙනාට. වැඩ නොකරන කෙනාට ජීවිතේ වටින්නේ නැහැ. නිවාඩු දවසක් වටින්නේ කාටද? නිවාඩු දවසක් වටින්නේ මහන්සියල වැඩ කරන කෙනෙකුට. හැමදාම නිවාඩු ඉන්න කෙනාට නිවාඩු දවස ගහනක්වත් නැහැ. එක නිවාඩු දවසක් හරි පින්නොත් දිගටම වැඩ කරන කෙනාට හරිම වටිනවා. ඒ වගේ තමයි පින්නතුනි. මරණය සිහිපත් කරන කෙනාට හැම දවසක්ම වටිනවා. නිකරුණේ ජීවිතේ එයා යන්න දෙන්නේ නැහැ. එයා දන්නවා මේ ඉතාම දුර්ලභ කාලයක්, දුර්ලභ අවස්ථාවක්, බුද්ධෝත්පාද කාලයක්, මේ සද්ධර්මයක් ලැබුවොත් මිනිසත් භවය නිකරුණේ වැයවැල යන්නට දෙන්නේ නැහැ එයා. එනිසා පින්නතුනි මේ භාවනා හතර නිතර කරන්න. හිත එක්තැන් කරගන්න භාවනා හැටියට මේවා තියෙන්නේ. මොනවද භාවනා හතර? බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුබ භාවනාව, මරණානුස්සතිය. මේව කරන්න පින්නතුනි ජීවිතේ මනසට එන කෙලෙස් වලින් හිත අයින් වෙනවා. එන්න එන්නම ජීවිතේ ප්‍රබෝධමත් වෙනවා. ජීවිතෙන් වඩ වඩාත්ම වැඩ ගන්න ඕන, ප්‍රතිඵලයක් ගන්න ඕන, ලෝකෙට යහපත කරන්න ඕන කියන උනන්දුවක් ඇති වෙනවා. ඒ ගමන් මාගේදී පින්නතුනි අනිත් අයගෙන් පොඩි පොඩි අඩුපාඩුකම් වෙන දේවල් ගැන එච්චර හිතන්නේ නැහැ. ඒව අමතක කරනවත් නෙවෙයි. ඒව දන්නව පුද්ගලෝ කවුද කියලා හඳුනා ගන්නව. හැබැයි පුද්ගලෝ පින්නතුනි ලෝකෙ අඩුපාඩුකම් තියනයි ඉන්නේ. සම්පූර්ණ සියලුසියන් ඉවරදෑයි මේ ලෝකෙ නැහැ. ඒ නිසා අපි පුද්ගලෙන් ඇසුරු කරද්දි දන්නව මේ පුද්ගලෙන් අඩුපාඩුවක් කියන්නේ ඒ පුද්ගලයාගේ පුද්ගලික අඩුපාඩුකමකට වඩා ඒ සසර දෝෂයක්, මේ කර්මයේ අඩුපාඩුකම් කියන එක තමන් දකිනවා. ඒ දැකලා අනිත් හැට නිතර සමාව දෙන මානසිකත්වයේ ඉන්නවා. තමන් අනිත්‍යයගේ අඩුපාඩුකම් නිසා තමන්ගේ හිත තමන් නරක කරගන්නේ නැහැ. තමන්ට ඊට වඩා දිග ගමනක්, තමන්ට ඊට වඩා වටිනා කාර්යභාරයකට තමයි මේ ලෝකෙට තමන් ඇවිල්ලා ඉන්නේ. දරුවෝ නිසාවත්, දෙමාපියෝ නිසාවත්, තමන්ගේ ස්වාමි භාර්යාවන් නිසාවත් පින්නතුනේ තමන්ගේ හිතට තමන් අසාධාරණයක් කරගන්නේ නැහැ. තමන්ගේ මේ ගමන් මගට තමන් හානියක් කරගන්නේ නැහැ. මෙහෙම පින්නතුනේ ටිකෙන් ටික කුසලයේ දිනු කරනකොට, භාවනාවක් ඔස්සේ ඉන්නකොට ටිකෙන් ටික කාමච්ඡන්ද, ව්‍යාපාදාදී නීවරණ ටිකෙන් ටික හිත යඩු වෙනවා. නීවරණ කියලා කියන්නේ නිවන වහන දේවල්, හිතේ ලස්සන නැති කරන දේවල්, අමනාපය, දැඩි ද්වේෂය, රාගය, මේ වගේ දේවල් පින්නතුනේ හිතේ තියෙන පැහැපත් බව සොරා ගන්න දේවල්, ඒව ටිකෙන් ටික දුර වෙන විදියට තමන් මනස දිනු කරන වැඩ පිළිවෙලක ඉන්නවා. ඒ සතර කමඨහන ආදී වඩමින් පින්නතුනේ ටිකෙන් ටික ඉහළට යන කෙනා ඊළඟට ප්‍රධාන භාවනාවක් හැටියට දිනු කරනවා ආනාපාන සති භාවනාව. මේක පින්නතුනේ තාම වැදගත් භාවනාවක්. ලෝකේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන හැම බුදුරජාන් වහන්සේ කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන ආනාපාන සති භාවනාවෙන්. ශ්‍රාවකයන් වහන්සේලා බොහොම දෙනෙක් රහත් භාවයට පත් වෙන ආනාපාන සති භාවනාවෙන්. හැබැයි අනිත් භාවනාවත්, භාවනා කර්මස්ථාන 40 ගැන බුදුදහමේ තියෙනවා, අනිත් භාවනා කමටහනොත් යම් යම් ප්‍රමාණයකින් හේතු වෙනවා. ඒවගෙනුත් හිත සමාධිගත කළා විදර්ශනා වඩන්න පුළුවන්. පින්නතුනේ මේ භාවනා සමත කමටහන 40ම කරන්නේ මොකද්ද? හිතේ විසිරලා තියෙන ගතිය ටිකෙන් ටික අඩු කරනවා. ඒ වගේම පින්නතුනි හිත නිතරම අතීතයට අනාගතයට දුවන ගතිය තියෙනවා. භාවනා කිරීමෙන් දැන් භාවනාව කියන එක වර්තමානයේ නොයෙක් විදිහෙහි අරමුණු කරා ප්‍රයෝජන සඳහා කරනවා. මානසික ආතතිය දුරු කරන්න, මානසික ප්‍රශ්න දුරු කරන්න මනෝවෛද්‍යවරු නොයෙක් විදිහට මයින්ඩ්ෆුල්නස් එක කියලා ප්‍රැක්ටිස් කරනවා. නමුත් පින්නතුනි බුදුදහමෙහි සතිමත් බව කියන එක, සම්මා සතිය කියන එක මයින්ඩ්ෆුල්නස් එකෙන් නවතින්නේ නැහැ. ඒක විස්ඩම් එකටම යනවා. හිත වර්තමානයේ තියාගෙන හිටියට විතරක් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ වර්තමානයේ තියාගන්න හිතේ දක්ෂතාවයට පින්නතුනේ ප්‍රඥාව දිනු කරන්න බුදුදහමෙන් අනුශාසනා කරනවා. ඒ නිසා ටිකෙන් ටික පින්නතුනේ අපි හුරු වෙන්නට ඕන. අපේ හිත ගැන සැලකිල්ලෙන් කිසියම් විදිහේ භාවනාවක් හුරු කරමින්, විශේෂයෙන්ම ආනාපාන සති භාවනා කරමින් මනස වර්තමානයේහි වැඩි වේලාවක් රඳව ගන්න දක්ෂ වෙන්නට ඕන. හිත අතීත අනාගත කියන අන්ත දෙකට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම දක්ෂ වෙන පින්නතුනේ තමන්ගේ ජීවිතේ ලොකුම වෙනසක් වෙන්න ගන්නවා. එන්න එන්නම තමන්ගේ හිතට එන චිත්ත පීඩ අඩු වෙනවා. එන්න එන්නම තමන්ගේ භාෂාවේ පින්නතුනේ තමන්ගේ කතා කරන වචනවල පුදුම විදියෙ පරිවර්තනයක් වෙනවා. මේක තමන්ටම බලාගන්න පුළුවන්. මොකද වෙනද අපි හුඟා දේවල් කතා කරේ දැකපුවහම දේවල් අපි යාළුව හම්බුනම කතා කරනවනේ. කතා කරලා යම්කිසි සතුටක් ඉඳින අපි උත්සාහ කරනවනේ. ඒ කන්නේ වෙලාවට පින්නතුනේ බොහෝ විට අපි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය දැක දැක ඒ තුල ඉඳගෙන තමයි කතා කරන්නේ. නමුත් දැන් පින්නතුනේ කතා කරනකොට එන්නම අතීත දැක්කහපු දේවල් කතා කරනවා. කතා නොකරන්නේ නැහැ. නමුත් ඊටාම සිහියෙන් තමයි කතා කරන්නේ. හිතට රාග ද්වේෂ ඇති නොවන විදිහට තමයි ඒ සිද්ධියෙන් කතා කරන්නේ. ඊටාම සිහියෙන් කතා කරන්නේ. ඊටාම සිහියෙන් කතා කරන්නේ යන්න පින්නතුනේ මොකද වෙන්නේ? කතාව අඩු වෙනවා එන්නෙන්. මොකද තමන්ගේ මානසික සුවේ තමයි වැඩිපුර සතුට. සතුට තියෙන පින්නතුනේ කතා නොකර ඉන්න ප්‍රමාණයට. කතා වචන විතරක් නෙවෙයි පින්නතුනේ වචනයට කතා වෙන කලින් විතක්ක විචාර කියලා දෙකක් මනසේ තියෙනවා. සමහර අය කටින් වචන කතා නොකර හිටියත් ඉතින් මහා ලොකු ගෝසාවක් ඇතුලේ ලොකු කතාවක් ලොකු බැනුමක් යනවා අනිත්‍යයට. පින්නතුනේ අන්න ඒකත් ටිකෙන් ටික අඩු වෙනවා. සමතෙන් කරන්නේ ඒක හිතින් කතා කරන ගතියත් අඩු වෙනවා එන්නේ. ප්‍රථම ධානයේ පටන් පින්නතුන් ධාන පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා ඉහළම ගැඹුරු මානසික තත්ත්වයක් ගැන. ඒwidetilde ආරම්භක පියවරේදී ප්‍රථම ධාන මට්ටමේ දීතක් විසර තියෙනවා. ටිකෙන් ටික මනසින් කතා කරන ගතියත් එන්නෙම අඩු වෙනවා. ඒ தත්ත්වේ කරා පින්නතුනි මනස දිනු වෙන ක්‍රමයක් බුදුදහමේ සඳහන් වෙනවා. ටිකෙන් ටික අපි මේකට හුරු වෙන්නට ඕන. ටිකෙන් ටික අපේ මනස දිනු කරන වැඩ පිළිකින්නට ඕන. ඉන්න ඉන්න පින්නතුනි මේකට කියනවා සමතේ කියලා. මේකට කියනවා චිත්ත භාවනා කියලා. මේකට කියනවා අධිචිත්ත කියලා කියනවා. චිත්ත භාවනා කියලා කියනවා, සමත භාවනා කියලා කියනවා, නැත්නම් සම්මා සතිය කියලා කියනවා. හිතේ සතිමත් බව වර්තමානයේ හිත තියාගන්න එන්නම දක්ෂ වෙනවා. දක්ෂ වෙන්න දක්ෂ වෙන ඊළඟට මෙයා මොකද කරන්නේ? එයා දන්නවා අනිත්‍යතාවය මෙනෙහි කරන ක්‍රමය. මොකද පින්නතුනි සතිය හුඟක් දිනු කළ සමාධියට ගිහිල්ලා සමාධිය නිසා ධාන ලැබපු අය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. නමුත් ඒ ධාන උනත් පින්නතුනි తాවකාලික දෙයක්. කාලයකදී නැවත කෙලෙස් ඇති වෙලා නැවත ප්‍රකෘති tattට එන්න පුළුවන්. බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ සතිමත් වෙච්ච සමාධිමත් වෙච්ච හිතට ලෝක යථාර්ථය අනිත්‍යතාවයේ ටිකෙන් ටික මෙනෙහි කරන්න පුළුවන් විදියට මනස හුරු කරනවා. පින්නතුනි අපේ ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියලා කියන්නේ අර අපි මුලින් සඳහන් කරපු ආකාරයට මේ වර්තමාන මොහොතේ පින්නතුනි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේක. හැම මොහොතෙම අලුත් අරමුණක් හටගන්නේ නිරුද්ධ වෙන්නේ. ඒකට අතීත අත්දැකීම් වල කිසියම් විදිය බලපෑමක් තියෙනවා, කිසියම් විදිය අත්දැකීමක් එකතු වෙනවා. නමුත් අතීතයෙන් සම්පූර්ණ මෙතන එන දෙයක් නැහැ. ඒ දේ තවත් අරමුණට උපකාර කරමින් නැවත නැවත අලුත් සිතිවිලි තමයි හිතට එන්නේ. නමුත් අපේ තියෙන නොදැනීම නිසා පින්නතුනේ අපි යමක් දකිනකොටම කලින් දැකපු දෙයක් නම් අපි හිතනවා කලින් දැකපු දේ දකින්න කියලා. නමුත් පින්නතුනේ අලුතෙන්ම ඒ මොහොතෙහි දකිනකොට ඒ සිද්ධියත් එක්ක තමයි ඒ අත්දැකීම ඇති වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේකට ලස්සන උපමාවක් කියනවා. අපි සීතකරණයක් අරිනකොට, සීතකරණයක් අරිනකොට ලයිට් එකක් පත් වෙනවනේ. දැන් අපි පොඩිම කාලේ මොකද හිතන් උන්නේ? අපි හිතුවේ පොඩිම කාලේ ඒ ලයිට් එක දිගටම පත් වෙනවා කියලානේ. පොඩිම කාලේ පස්සේ තමයි දැනගත්තේ මේක අරිනකොට පත් වෙන්නේ කියලා. පින්නතුනේ ඒ සීතකරණය අරිනකොටම ලයිට් එක පත් වෙනවා, වහනකොටම මොකද වෙන්නේ? නිවෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඒක. පින්නතුනේ අපි යමක් ඇසින් දකිනවා නම් කනෙන් අහනවා නම් මොකද වෙන්නේ? අර අතීත අත්දැකීම එතනම නිරුද්ධ වෙලා අලුතෙන් පේජ් එක ඇරිය වගේ තමයි. අපි යමක් හිතලා යමක් දැකලා ඒක නිරුද්ධ වෙනවත් එක්කම අර ෆ්‍රිජ් එක වැහුවා වගේ ඒ සිද්ධිය එහෙමම නිරුද්ධ වෙනවා පොඩ්ඩක්වත් ඉතුරු නැතුව. ආයි යමක් දකිනකොට අලුතෙන්ම ඒක ඇරිය වගේ අලුත්ම අත්දැකීමක් විදියට ඒ දේ ගැන අපි දකිනවා. ඒ දකින්න කලින් අපි හිතනවා නම් දකින කලනොත් තිබ්බ කියලා. අන්න ඒක තමයි පින්නදින අවිද්‍යාව කියලා කියන්නේ. ඒ තියෙනකන් අපේ කෙලස් තියෙනවා. ඒ තියෙනකන් හිතේ බරක්. දැන් දුව දැක්කනේ නේ. දැන් දුව දකිනකොටම හිතුවා මේ කලින් දැකපු දුව එතන ගෙදර හිටිය දැන් කෑම කාලා දැන් මාව එක්ක යනවා කියලා. හැබැයි මේ තියෙන දැන් මේ දිගටම හිතුණනේ හිතුවේ නැත්නම් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. පින්නතුනි අර වහලා නොපෙනෙන කම්ම හරියට අර ෆ්‍රිජ් එක වහලා තිබ්බ වගේ. ඒ මොහොතේ අපේ ලෝකේ සම්පූර්ණම ඒ අත්දැකීම නැහැ. ආයි දකිනකොට අපට නිතරම හිතෙන අර කලින් සිද්ධි ටික ඔක්කොම මේ තියෙන්නේ. අර ෆ්‍රිජ් එක අරින ළමයා, සීතල කරන අරින ළමයා අරිනකොටම හිතන්නේ මොකද්ද? දිගටම අරින්න කලිනුත් අර අරක එහෙම තිබ්බයි කියලා නේ. අර ලයිට් එක එහෙම තිබ්බ කියලා තමයි ආ හිතන්නේ. අපිත් එහෙම හිතන්නේ දරුවා අපේ ඇස් දෙකේ නොපෙනුනත් දරුවා දිගටම ඉන්න තැනක ඉන්නවා කියලා අපි හිතන් ඉන්නවා. මෙන්න මේක තමයි පිනතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. සම්මුති ලෝකයන්ව හරේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් නැද්ද කියලා නැත කියලා අන්තයට යන්නේ නැහැ පිනතුනේ. නැත කියලා අන්තයට ගියොතින් ඒකත් අන්තයක්. ඒකත් බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. මේ හේතු ටික තියෙන තැනක තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙනවා. එතකොට අපි ඇසෙන් දකින දේවල් කණෙන් අහන දේවල් සම්පූර්ණ අත්දැකීම මේක. ඒකෙන් කියන්නේ කලින් අහපු දැකපු දේවල්ට යුතුයකම් කරන්නේ එහෙම කියලා එකක් නෙවෙයි යන්නේ. දැන් සැරුවත් හාඳුරු පිරොන් පන්න ආසන කාලේ තමන්ගේ අම්ම හොයාගෙන ගියා. අම්මට බණ කියලා අම්ම සෝවාන් කෙරෙව්වා. අනේ මේ කලින් දැකපු අම්ම නිරුද්ධ වෙලා දැන් අලුතෙන් යනකොට අලුත් අම්ම කෙනෙක් කියලා නිකන් හිටියේ නැහැ. සම්මුති ලෝකයේ අනුව අම්ම හොයාගෙන ගියා. හැබැයි අම්ම හොයාගෙන ගියේ කලින් හිටිය අම්ම නෙවෙයි. සාමාන්‍ය ලෝකයට කලින් හිටිය අම්මම තමයි. නමුත් රහතන් වහන්සේ කෙනෙක් යන්නේ ඒ මොහොතේ හටගන්නකොට ඒ අත්දැකීම දකින්න යන්නේ. නුවණැති කෙනා සීතකරණ අරිනකොට එයාට ලයිට් එක පත්තු වෙන්නේ කලින් පත්තු වෙලා තිබ්බ එකක් නෙවෙයි. ඒ මොහොතේ අරිනකොට මෙයා දන්නවා ඒ ලයිට් එක පත් වුණා කියලා. රහතන් වහන්සේ කෙනෙක් අම්ම දකිනකොටම ඒ මොහොතේ මේ ඉන්ද්‍රියන් ටික සක්‍රිය වෙලා මේ අත්දැකීම ඇති වෙනවා කියලා දකිනවා. ඒකෙන් කියන්නේ අම්ම කරපු උදව් ටික අමතකයි කියලා. අම්ම කරපු උදව් ටික ඒව අමතක කළ නෙමෙයි මේ ඉන්නේ. ඒව ඔක්කොම මතකයි. මතකේ නෙමෙයි ගැටලුව. ඒ මතක් වෙනකොටම දන්නෝ ඒ මතකයක් යම් කිසි තැනක රැස් වෙලා තිබුණු දෙයක් නෙවෙයි. සති චෛතසිකය කියන්නේ මනසෙහි හැකියාවක්. මනසට ඕනම වෙලාවක අතීත අත්දැකීමක් සිහි කරන්න පුළුවන්. ඒක මනසේ හැකියාවක් කියන එක දන්නවා. ඒක මේ ආත්ම භව විතරක් නෙවෙයි. සතිමත් භව දිනු කරෝතින් පින්නතුනි කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. මේ ආත්ම විතරක් නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුට මෞකසේ හිටිය කාලේ සිහි කරන්න පුළුවන්. මහා කල්ප 4500ක් ආපස්සට සිහි කරන්න පුළුවන් රහතන් වහන්සේට. පින්නතුනි සිහි කිරීම නෙවෙයි දෝෂය. ඒ සිහි කරනකොටම දන්න සමංගියේ සති චෛතසිකේ මෙමරි කියලා mental formation එක ඒක විකසිත කරගන්න බව දකිමින් තමයි කරන්නේ. ඒ සිද්ධිය තුළට නොගිහිල්ලා ඒ සිද්ධිය සිහි කරන්න පුළුවන්. පින්නතුනි අරහිත එකඟ බව ඇති කර ගනිමින් මෙන්න මේ ප්‍රඥාව දිනු කරන්න මොකද්ද යාට ඇතිවන අවබෝධය? එයා දන්නවා ඇසෙන් රූපයක් දැක්ක කියන්නේ කනෙන් ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක හට ගැනීමක් කියලා. ඇසෙන් රූපයක් දැක්කා කනෙන් ශබ්දයක් ඇහුවා මේ ඉන්ද්‍රිය හයෙම මොකක් හරි අරමුණක් ගත්තා කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ එක විටම හට ගන්නවා. එක විටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි පින්නතුනි ජීවිතය කියලා කියන්නේ. හැම මොහොතේම හට ගන්න නිරුද්ධ වෙන ලෝකයක් මේ තියෙන්නේ. මේක දකින්න මොකද්ද වෙන්නේ? ලෝකයට තියෙන ඇලීම දැඩි බැඳීම ටිකෙන් ටික අඩු වෙනවා. ඇලීම අඩු වෙනවා කියන අනිත් පැත්තෙන් ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ තමන් කැමති විදිහට පාලනය නොවෙනකොට තමන්ට වෙන හිත් පීඩා අමනාපය වෛරය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ දෙකේම වන්නේ ඉහෙලීම වන්නේ මොකද්ද? එන්න එන්නම අවිද්‍යාව අඩු වෙනවා. එන්න එන්නම ප්‍රඥාව දියුණු වෙනවා. ඒ නිසා පින්නතුනි බුදුදහමෙන් සම්පූර්ණ මිලක කරන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදියට ප්‍රඥාව ටිකෙන් ටික වර්ධනය වෙන විදියට හිතන ක්‍රමය තමයි. මේ ප්‍රඥාව දියුණු වෙන පින්නතුනි මොකද්ද වෙන්නේ? මේ ප්‍රඥාව දිනු වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව විතර එකක් නෙවෙයි, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන පහම දිනු වෙනවා. මේ පහ දිනු වෙනවා කියන අනිත් පැත්තෙන් සත්බොජ්ජංග වැඩෙනවා. අනිත් පැත්තෙන් ආරසණිග මාර්ගය වැඩෙනවා. අනිත් පැත්තෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. පින්නතුනි, මේක තමයි සැබෑ දායාදය, මේක තමයි සැබෑ ධනය, මේක තමයි සැබෑ උරුමය. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙනෙක් මුණ ගැහුණු ගමම බලන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙනෙක් මුණ ගැහුණු ගමම බලන්නේ මේ තැනැත්තා සසරේදී කොච්චරනම් මෙන්න මේ ටික දිනු කරපු කෙනෙක්ද කියලා. කෙනෙක් දැක්ක ගමම යා කොයි වාහනෙන් දාවේ, එයාගේ දෙමාපියෝ කවුද, මොන උපාධිද තියෙන්නේ, වයස කොච්චරද, රැකියාව මොකද්ද, ඒව බුදුහාමුදුරුවෝ දන්න උන්වහන්සේගෙන උණින් එනකොටම. නමුත් බුදුහාමුදුරන්ට ඒව අදාළ නැහැ. බුදුහාමුදුරුවෝ බලන්නේ කෙනෙකුට කොහොමද බණ කියන්නේ කියලා බලන්නේ කොහොමද? ඕ, එයාගේ හිතේ මෙන්න මේ ප්‍රඥාව කොච්චර දිනු කරපු කෙනෙක්ද, කොච්චර මේ තැනැත්තා අවිද්‍යාව අඩු වෙන විදිහේ වැඩපිළිවෙලක කොච්චර නම් මෙයා සසර යෙදෙල හිටිය කෙනෙක්ද කියලා බලනවා. එනිසා පින්තුනි, මෙන්න මේක තමයි අපි සසර ඉහළ ආත්ම භාවයට ටිකෙන් ටික අරගෙන යන්නේ. මේක අපි සසරේදී යම් ප්‍රමාණයකට දිනු කළා තියෙනවා. ඒ දිනු කරම නිසා තමයි අද අපට මේ පහසුකම් ටික ලැබුණේ. හැබැයි පින්තුනි, මේ පහසුකම් ටික ප්‍රයෝගික කරගෙන වඩා වඩාත්ම මෙන්න මේ සඳහා වීරියක් ඇති කර ගන්නට ඕන. මේ දිනුවේ යන්න යන පින්තුනි අපි ටිකෙන් ටික විමුක්තිය කරා, මානසික සුවයක් කරා ගමන් කරමින් ඉන්නේ. අපිත් මේ ගමන යන ගමන් අපි ඇසුරු කරන අපේ දරුවන්, ඥාති මිත්‍රාදී මෞදෙම අපයන් හැම දිනාටම මෙන්න මේ ගමන යන්නට පුළුවන් තරම් උදව් කරන්න ඕන අපි. ඒ යන ගමනේදී අපට කරදර සම්බාධ වෙන්න පුළුවන්, අනිත්‍යගේ බැනුම් ආදී වෙන්න පුළුවන්, කර්මාන් රූපව කර්ම දෝෂ හැටියට වෙන නොයෙක් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හැම දෙයකදීම පින්නතුනේ තමන් එක පැත්තකින් කර්මය ගැන හිතලා හිත හදාගන්න, අනිත් පැත්තෙන් පින්නතුනේ බුද්ධිමත් වේවට මුහුණ දෙන්න, අනිත් පැත්තෙන් හොඳ කර්ම කළා අරව යටපත් කරන්න උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් ඒ ප්‍රශ්න එන්න එන්නම පින්නතුනේ තමන්ට ප්‍රායෝගිකව බලන්න පුළුවන් තමන් දැන් ඒවට මුහුණ දෙන්න කොච්චර දක්ෂද කියලා. ඉස්සර පොඩි ප්‍රශ්නයක් ආවම කලබල වෙනවා, කේන්ති ගන්න, බනින්න යනවා, දැන් ටිකෙන් ටික අඩු වෙනවා. දැන් මේ අවබෝධය එන්න එන්න පින්නතුනේ තමන්ගේ පැත්තේ වෙන කලබල ගතිය එන්න එන්නම අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? තමන්ගේ සක්කාය දිට්ඨිය එන්න එන්නම අඩු වෙනවා. තමන් නිතර ඉස්මතු වෙන්න යනවා නම් මමයි ලොකු කෙනා, මටමයි මේව කරන්න ඕන කියන හැඟීම වැඩි වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි කියන එක. ඒ නිසා අපේ හැම මානසික ප්‍රශ්නයකටම ප්‍රධානතම හේතුව තමයි සක්කාය දිට්ඨිය, self view එක. ඒ නිසා සක්කාය දිට්ඨිය අඩුවෙන පිනතුනේ ප්‍රශ්න හුඟක් අඩු වෙනවා. ඒ නිසා මේ ගමන් මගේ යන්න ප්‍රඥාවෙන් වැඩි වෙන්න එයා ටිකෙන් ටික සක්කාය දිට්ඨිය අඩු කරගනිමින් අනිත්‍යතාවය දකිමින් මේ නිවේ සැනසෙන මාර්ගයේ ටිකෙන් ටික එයා ඉදිරියට යන දස්ස කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා ටිකෙන් ටික අර ගණක මොග්ගලන්ට විස්තර කළේ. ටිකෙන් ටික ගැඹුරට මේ ධර්ම මාර්ගය යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර විසාඛාවගේ ආරාමයේ මිගාර මාසු පාසාදයේ ටිකෙන් ටික ගොඩනගලා තියෙනා වගේ දුණු ශිල්පෙක් තමන්ගේ ශිල්පීන්ට, ශිෂ්‍යන්ට ක්‍රමානුකූලව තමන්ගේ ශාස්ත්‍රය උගන්වන වගේ, ගණක මොග්ගල්ලාන තමන්ගේ ශිෂ්‍යන්ට ටිකෙන් ටික ගණන් උගන්වන වගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශ්‍රාවකයන්ට මෙන්න මේ ගමන් මඟ ටිකෙන් ටික ගැඹුරට විස්තර කරනවා කියලා ගණක මොග්ගල්ලාන්ට දේශනා කරා. ගණක මොග්ගල්ලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මෙහෙම ගැඹුරු මාර්ගයක් ටිකෙන් ටික දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනෙක්ම මේ ගමන් මාර්ගයේ ගිහිල්ලා නිර්වාණ අවබෝධයට පත් වෙනවාද කියලා ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේගෙන් මොකක්ද අහන්නේ? බුදුරජාණන් වහන්සේ මේ වගේ අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා කියන මේ මාවතක් ඔබ වහන්සේ දේශනා කරනකොට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් හැම දිනෙකම මේ මාර්ගයේ ගිහිල්ලා නිවනට යනවාද කියලා ඇහුවා. බුදුහාමර මොකක්ද දේශනා කළේ? බුදුහාමර දේශනා කරන සමහර ඇත්තන් යනවා, සමහර ඇත්තන් යන්නේ නැහැ කියලා. බුදුහාමෙන් අහනවා ඇයි ස්වාමීනි කෙනෙක් යන්නත් කෙනෙක් නොයන්නත් හේතුව කියලා. බුදුහාඳුර සඳහන් කරන බුදුහාර ඔයාගේම ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාඳුර අහනවා ඝනක මොග්ගල්ලාන ඔබ දන්නව නේද සැවැත් නුවරට යන ගමන? ඔබ සැවැත් නුවරට ගිහිල්ලා තියෙනවද? ඔව් ස්වාමීනි මම සැවැත් නුවරට ගිහිල්ලා තියෙනවා. ඔබ සැවැත් නුවරට යන දක්ෂ කෙනෙක්ද? ඔව් ස්වාමීනි මම සැවැත් නුවරට යන දක්ෂ කෙනෙක්. වෙනත් කෙනෙක් ඔබගෙන් සැවැත් නුවරට යන්න දන්නේ නැති කෙනෙක් මාර්ගය ඇහුවටින් ඔබට පුළුවන් දේ කෙනාට විස්තර කරන්න. ඔව් ස්වාමීනි මම ඒකෙනාට විස්තර කරනවා. මෙන්න මේ ගමන මග යන්න. යනකොට මෙන්න මේ වගේ පාරක් අහන මෙතනින් හැරෙන්න. මෙන්න මේ වගේ පොකුණක් හම්බ වෙනවා. මේ වගේ ගස් හම්බ වෙනවා. මේ වගේ උයන් මැදින් මෙන්න මේ කරා යන්න කියලා මම සැවැත් නුවරට පාර කියනවා. බුදුහාමුදුරුවෝ අහනවා මොග්ගල්ලාන යම් කිසි කෙනෙක් මෙන්න මේ මගතොට කෙනෙක්ගෙන් කෙනෙක් ඔබගෙන් අහලා දැනගත්තු කෙනෙක් මගදී පාර වරද්ද ගන්නවා. ඇතැම් විට ඒ ගමනේ මන්දෝස්සහයි වෙනවා. ඇතැම් විට ගිහිලා ආපස්සට හැරිලෙනවා. ඔහුට මේ ගමනේ අවසානට යන්න පුළුවන්ද? බුදුහාඳුරණේ කෙනාට යන්න බෑ. ඒ වගේම යම් කිසි තැනැත්තෙක් ඉන ඔබගේ ගමන මග හරියට මහල ඒ ගමන මගේ මග සලකනු අනුවම කෙලවරට යනකන් යනවා. ඒ කෙනාට සැවැත් නුවරට යන්න පුළුවන් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනාන්නේ වගේ මමත් මේ දහම් මග දේශනා කරද්දී සමහර අය මේ දහම් මගේ මගදී ධර්ම කරුණු දැනගත්ත එය සමහර අය අවංකය නෙවෙයි වංකයි සමහර අය. සමහර අය මායාකාරී. සමහර අය කපටි. සමහර අයගේ උත්සාහයක් නැහැ. සමහර අය ආහාර පාලනයක් නැහැ. නින්ද පාලනයක් නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. මේ දහම දකින්න නුවණක් තියුණු ප්‍රඥාවක් නැහැ. ඒ අය මේ දහම ඇහුවත් යම් කිසි ප්‍රමාණයකට ඒගොල්ලන් ප්‍රතිඵල ගත්තත් එන අවසානට ගිහිලා ලබන ප්‍රතිඵලයකට යන්නේ නැහැ කියලා. ඒ වගේම සමහර අය ඉන්නවා මේ බණ අහලා එයා ඉතාම අවංක කෙනෙක්. ඉතාම සත්පුරුෂ කෙනෙක්, ගුණධම් තියෙන කෙනෙක්, නුවණ ඇති කෙනෙක්. එයා ඉන්ද්‍රිය සංවරය, ආහාර පාලනය, සතිමත් බව, ප්‍රඥාව දිනු කිරීම මේ ආදී කරුණු සියල්ලක් මෙයා නොපිරිහෙලා දිනු කරනවා. දිනු කරන්න පින්නතුනි මියා මේ ගමන් මගේ ඉදිරියට ගිහිල්ලා එයා ගමනේ අවසානට යනවා කියලා සඳහන් කරනවා. පින්නතුනි ඝනක මොග්ගල්ලාන්ට මෙන්න මේ දහම් මගේ අනුපූර්ව ප්‍රතිපදාව විස්තර කරාම ඔහු ඊටාම ප්‍රසාදයටපත් වුණා. ඔහු බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. මුලින් ඔහු බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ටිකෙන් ටික ගැඹුරට යන ස්වභාවය දැකලා පින්නතුනි ඒ ගැන අහලා ප්‍රසාදයට පත් වෙලා ඔහු බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒ නිසා දහම් මගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා පින්නතුනි. මුලින් අපි සඳහන් කරා මුලදීම මනුෂ්‍ය දහම ඇටියට කළගුණ සලකන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ වගේම ධර්මය අහලා මේ කර්මඵල විශ්වාසය පිළිබඳ අවබෝධයෙන් අකුසලෙන් මිදලා කුසල දහම් දිනු කරගෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඊළඟට සිල්වත්ව ඉඳගෙන පින්නතුනි ටිකෙන් ටික එයා තමන්ගේ ජීවිතයේ ගුණධම් වඩමින් යෝනිසෝ මනසිකාරය දියුණු කරමින් ටිකෙන් ටික තමන්ගේ හිත අතීතයට අනාගතයට දුනගති අඩු කරමින් සතිමත් බව දියුණු කරන්නට ඕන. ඒ සතිමත් බව දියුණු කරමින් ඉදිරියට යන ගමන් මගේදී පින්නතුනි යා ප්‍රඥාවෙන් අනිත්‍යතාවය දකින්නට ඕන. පටිච්චසමුප්පාදය හේතුඵල ධම දකින්න ටිකෙන් ටික හුරු වෙන්නට ඕන. ඒ මානසිකත්වයේ එන්නම වැඩි කරගන්නට ඕන. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පින්නතුනි යෝනිසෝ මනසිකාරය ටිකෙන් ටික දිනු කිරීමෙහි ඉහළම ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු අනිත්‍යතාවය කියන එක සම්පූර්ණ ජීවිත අවබෝධ කරගෙන අනිත්‍යතාවයේ මතම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අද අපට යමක් ඇහුවොත් දැක්කොත් ඒ දේ ඉතුරු වෙනවා අපට නේද? කෙනෙක් බැන්නොතින් යමක් ආසා කරන දෙයක් දැක්කොතින් ආයෙ ගෙනවිලා කතා කරනවා, ආයෙ හැරිලා බලනෝ නේද? හොඳ කෙනෙක් හම්බුනොත් ඇතැම් විට කෝල් කරනවා, ආයෙනේ අංක ඉල්ල ගන්නවා, ඔක්කොම ඉස්සර ගන්නවා අපි නේ. පින්නතුනි මෙන්න මේ ගතිය එන්නම අඩු වෙනවා මේ ගමන ඉදිරියට යද්දී. ඒ අත්දැකීමෙන් පස්සේ නැවත ඒක හොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ මේ ධර්මයේ හොයාගෙන යන්න එපා කියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ ධර්මයත් හොඳ ධර්මය අහලා ආයෙවෙන දහම් අහන්න එපාද කියන ප්‍රශ්නේයි සමහරට. ඒක නෙමෙයි මේ කියන්නේ. ධර්ම මාර්ගය අපි ඉදිරියට යන්නට ඕන. ධර්ම කරුණ ජීවිතයේ කරුණු හතරක් ආරම්භයේ පටන් අවසානයේ දක්වාම ධර්ම මාර්ගයේ තියෙන්නට ඕන. ඒවට කියනවා සෝතාපට්ටි අංග කියලා. ඒවට කියනවා ප්‍රඥාව දිනු කිරීම අංග කියලා. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මොනවද හතර? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්‍යාණ මිත්‍රාශ්‍රය කියලා කියන්නේ නිවැරදි ධමයක් දේශනා කරන, ඇසුරු කරන්න ඕන. ඒ සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, පොතපතක් වෙන්නත් පුළුවන්, CD එකක් වෙන්නත් පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. වර්තමාන විදියට නම් පුද්ගලයෙක්ම වෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඒ ධහම නියම ධහම, හේතුඵල ධහම, පරිස්සම්පාදය ඇතුළු මේ ධහම තුල අපේ ජීවිතය වඩ වඩාත්ම දිනු කර ගන්නට ඕන. ඒ ධහම තුල යෝනිසෝ මනසිකාරය යෙදෙන්නට ඕන. ඒ වගේම ධර්මාධර්ම ප්‍රතිපත්තිය කියන්නේ සමත විදර්ශනා දෙක ටිකෙන් ටික දිනු වෙන්නට ඕන. සීල සමාධි ප්‍රඥා වැඩෙන්නට ඕන. එතකොට මෙන්න මේ කරුණු වෙන්නේම ජීවිතේ දිනු වෙන්නට ඕන. දිනු වෙන පින්නතුනේ අපේ මනසට තියෙන බර කියන එක යමක් අහලා දැකලා ඊට පස්සේ නিত্য සැප ආත්ම වශයෙන් ඉතුරු කරගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒක තමයි තමන්ගේ සැබෑ මානසික දියුණුව කියලා කියන්නේ. ඒක තමයි තමන් ආධ්‍යාත්මිකව ඉදිරියට යනවා කියලා කියන්නේ. ඒක තමයි තමන් නියම විදියට සතුට ලබන මාර්ගයක ඉන්නවා කියලා කියන්නේ. ඒක තමයි තමන් ඉන්න මේ ලැබෝ මනුසාත්ම භාවයේ ස්වභාවයේ ටිකෙන් ටික ඉහළට ගන්නවා කියලා කියන්නේ. පින්නතුනි අද අප සාකච්ඡා කරේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි 51 ගණක මොග්ගලණ සූත්‍රය අද අප සාකච්ඡා කළේ. මේ පින්නතුන්ට මේ ආපු ධර්ම කරුණු වලින් ප්‍රශ්න තියෙනවා නම් අහන්නට පුළුවන්. ඔව් සතර කමඨහන් කියලා කියනවා. සතර කමඨහන් නැත්නම් චතුරක්ඛා කියලා කියනවා. සතර කමඨහන් කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අද අපි ඇත්තම ප්‍රශ්න වලට අවස්ථාව දුන්නේ අන්තිමේදීමයි. මොකද මැදදී ඇහුවොත් ඇතැම් විට කියන්න පුළුවන්. නමුත් සම්පූර්ණ සූත්‍රය කියලා ඉවරන්න බැරි වෙනවා. අනිත් දේ තමයි සම්පූර්ණ දේශනාවක් ඇහුවට පස්සේ පේනොත්නි අපට ඒකේ ප්‍රශ්න ටිකත් ඒකෙදිම निराකරණය වෙනවා ඒක. ඒ නිසා බොහෝ විට අපි උත්සාහ කරනවා කියන බණ සම්පූර්ණ විවර වෙලා ප්‍රශ්න අහන්න. එතකොට තමයි එතකොට ප්‍රශ්න තියුණොතින් තමයි සෑම ප්‍රශ්න බාටපත් වෙන්නේ. මොකද නැත්තම් මගදී අපි අහන ප්‍රශ්න වලදී වෙන්නේ ඇතැමිට ඉදිරියේදී කියන්න තියෙන කරුණ තමයි බොහොම පිං. ඉදිරියේදී කියන්න තියෙන කරුණ තමයි බොහෝ විට ප්‍රශ්න වලදී අහන්නේ සමහර විට. මගදී අහනකොට අහන්නේ. ඒ නිසා සූත්‍රයක් අවසානයේදී අපි ප්‍රශ්න අහනකොට එතකොට ගැටලු තැන් අහනකොට තමයි සැබෑලෙසම තමන්ගේ ගැටලු අද තියෙනද කියලා බලාගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි පින්නතුනි. අප මේ සියලුම කරුණු වලින් ප්‍රධාන වශයෙන් පින්නතුනි අපේ ළඟ කලගුණ සැලකීම, කෘතවේදීත්වය, ගුණධම් වැඩි වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මොහොතක් පාසා යෝනිසෝ මනසිකාරය වැඩෙන්නට ඕන. තමන්ගේ ජීවිතයේ හමු වෙන හැම අත්දැකීමක්ම තමන්ගේ හිතට දුක් පීඩාවක්, කෙලසක්, පීඩනයක් ඇති නොවන විදියට ඒ දෙස බලනට අපි ඇසක් හුරු කරගන්නට ඕන. පින්නතුනි ඒ ඇස අපට ලැබෙන්නේ, ඒ ආලෝකය අපට ලැබෙන්නේ බුදුහාඳුරන්ගේ ආලෝකයෙන්. බුදුහාඳුරන්ගේ සද්ධර්මයෙන් එනමති ආලෝකයෙන් තමයි අපට මේ ආලෝකය ලැබෙන්නේ. ඒ නිසා වැඩිපුර ධර්මය අහපු ප්‍රමාණයට අපට වාසි. වැඩිපුර ධර්මය අහපු ප්‍රමාණයට අපි දන්නවා ඒ ප්‍රශ්නවලදී කොහොමද අපි සාර්ථකවට මුහුණ දෙන්නේ කියලා. එහෙම නැත්නම් පින්නතුනි අපට ගැටලු වැඩි වෙනවා. ඒ නිසා සමහර අය කියනවා එක බණක් ඇහුවම ඇතිනේ නිවන් දකින්න කියලා නේ. බුදුහණේ කාලෙත් සමහර අය එක ගාථාවකින් නිවන් දැකපුවා ඉන්න එක හරියි. නමුත් පින්නතුනි අද අපට ඊට වඩා බණහන වෙනවා. ගිනම්පසත් වළඳන්නේ පින්නතුනි මේ ගමම්ම. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාඳුරෝ පුද්ගලයන්ගේ මනස තේරුම් අරගෙන සම්පූර්ණ මේ පුද්ගලට අදාළ බණ තමයි කිව්වේ. එයාගේ මුළු සසරම එයාගේ කල්පගාන කාපස්සට බලලා එයා දිනු කරපු හැටි බලලා තමයි සම්පූර්ණ අවධානයෙන් ඒ පුද්ගලිට බණ කිව්වේ. ඇතැමිට බණ ශාලාවේ බොහෝ දෙනෙක් හිටියත් ඒ හැම දිනාටම ගැළපෙන විදිය බුදුහාමර බලලා තමයි ධර්ම දේශනා කළේ. නමුත් අද අපට එහෙම හිත ගන්න බලන්න පුළුවන් අය අපේ සමාජේ නැහැ. ඒ නිසා අපිට වැඩිපුර බණ දහම් අහන්නට වෙනවා. වැඩිපුර සූත්‍ර කියවන්නට වෙනවා. ධර්මයේ විවිධ පැති අපට ප්‍රායෝගිකව බලන්න වෙනවා. ඉතින් ඒ හැම දෙයකින්ම අපට පින්නතුනේ ලොකු භාගයක් ලැබිලා තියෙන්නේ. අද අපට ධර්ම දේශන අහන්නට අවස්ථා හුඟක් තියෙනවා. අපට කාලෙන් ගා ප්‍රයෝජන ගන්න පුළුවන් ජනමාධ්‍ය හුඟක් දිනුයි. නමුත් අපි බුද්ධිමත් වෙන්නට ඕන සැබෑ ලෙසම අපට විමුක්තිය සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා මොකද්ද කියලා තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. මොකද අපට වටිනාම දේ පිනුදුන අපේ කාලය. සති සම්පජඤ්ඤය කියන්නේ සිහිය සහ නුවණ කියන එක. සතිය කියන්නේ සිහිය, මයින්ඩ්ෆුල්නස් එක, සම්පජඤ්ඤය කියන්නේ විසදම් එක. සිහිය සහ නුවණ වචන දෙකක් එතන කියන්නේ එකක් නෙවෙයි. ඒ දෙකම එකට සංදි කළ තමයි තියෙන්නේ. සති සම්පජඤ්ඤය කියන සමාස කළා තියෙන්නේ. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ, ප්‍රඥාව. මයින්ඩ්ෆුල්නස් එකයි විසදම් එකයි. ඔය ඇත්තෙන්ම යෝනිසෝ මනසිකාරයේ නැමැති කුඩේ යට මේ ඔක්කොම දාන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය තමයි ලොකු වයිඩ් එක. ඒක හුඟ පුරුතු එකක්, පුළුල් එකක්. ඒක යට මේ හැමදේම දාන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන දැන් අභිඤ්ඤා සූත්‍ර වෙන තැන්වල දේශනා කරනවා හුඟා දේවල් වඩන්න තිබුණට ප්‍රධාන වශයෙන් කාරණා දෙකයි වඩන්න තියෙන්නේ කියලා. ඒ තමයි සමතියත් විදර්ශනාවත් කියලා. සමතේන කරන්නේ අර විසිරලා තියෙන හිත අතීතයට අනාගතයට යන ගතිය ටිකෙන් ටික අඩු කරලා වර්තමාන කරන දේ තුලම සිහිය දිනු කිරීම තමයි සතියෙන් කරන්නේ. අන්න ඒ හිත එක්තැන් කර කර අනිත්‍යතාවයෙන් බලන එක අපි කියනකට විදර්ශනාව කියලා. විදර්ශනාවෙන් බලන එක තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒක තමයි අපි ප්‍රඥා කියලා කියන්නේ. එතකොට සති ප්‍රඥා දෙක තමයි අපිට දිනු කරන්න තියෙන්නේ. ප්‍රඥාව එකපාරම අපිට ફોકસ කරන්න අමාරුයි සිත විසිරලා තියෙන නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සමහර අය වාක් හිත සසර දිනු කරන් ආපු අය. සතියම වා දිනු කරගෙන ආපු අය හිටියා. දැන් බාහ්‍ය ධර්කේරිය පුක්කුසාතේ සරුවතාන්ද්‍රෝ වගේ අය හිටියා. ඒ ඇයට බුදුදහමේ ඊටාම අර ප්‍රඥාවටම හේතු වෙන කරුණු එකපාරම දේශනා කළා. එතකොට අනිත් කරුණු ටික වැඩුණා. යට හිත අර සසර දිනු කරපු ටිකට. නමුත් සාමාන්‍ය බුදුහාමර දේශනා කරන්නේ මුලදී සීලය ඇති කරගන්න, කය වචනේ සංවර කරගන්න, ඊට පස්සේ හිත එක්තැන් කරගන්න, හිත සමාධිමත් කරගන්න. ඒ සමාධිමත් වෙච්ච හිතට ප්‍රඥාවෙන් නුවණින් අනිත්‍යතාවය දකින්න, හේතුඵල ධර්ම දකින්න කියලා. අනිත්‍ය ඒකට තමයි විදර්ශනා කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකේ හැම මොහොතේම හටගෙන නිරුද්ධ වීම ගතිය නුවණින් දකින්න. ඒක දැකලා ඒකම ජීවිතේ බවට පත් කරගන්න. ඒකම ජීවිතේ බවට පත් කරගත්තු කෙනා පින්නතුනේ හිතන්න එපා එදිනෙදා වැඩ කටයුතු නොකර ඉඳී කියලා. දැන් මේ ගෙදර කරන වැඩ නොකර ඉඳී ගෙනගෙන ඒව නොකර ඉඳී කියලා. ඒව නොකර ඉන්නේ නැහැ විනෝව කරනවා. ඒව දැනටත් වඩා හොඳින් කරනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණත් රහත් වුණා දැන් මේ අනිත්‍යයි කියලා අද්දක බැඳගෙන හිටියේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පිරුණාට පාවට පස්සේ මහා කාශ්‍යප හාමුදුරු ඇතුළු ඒ මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ ධර්ම විනය දෙක අවුරුදු 500ක් නොසිඳී යන විදියට ස්ථාවර පදනමකින් මේක සකස් කළා. බානක ක්‍රමයට පරපුරෙන් පරපුරට යන විදිහට මේක ස්ථාවර කළා. සාමාන්‍ය කෙනෙක් පිනුතුනේ තීරණයක් ගන්න අවුරුදු 50කට 100කට මලලනේ. මේ අනිත්‍යසය දැකලු රහතන් වහන්සේලා මේ වැඩ පිළිවෙල කරේ අවුරුදු කීයකටද? අවුරුදු 5000. අවුරුදු 5000ක් ඉස්සරහට බලලා තමයි මේක කළේ එදා මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු මහරහතන් වහන්සේලා. ලංකාවේ හදපු රුවන්ැලි සෑය, ලෝවාමා ප්‍රාසාදය, මිරිස වැටිය, ජයස්මහ බෝධිය රෝපණය කිරීම මේ වගේ දේවල් පිනුතුනේ සම්පූර්ණ මනුසාසනා කලේ සැලසුම් හැදුවේ කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා තමයි පිනුතුනේ රුවන්වැලි සෑය ආදී සියලුම නිර්මාණ වලට මඟ පෙන්වුවේ, අනුශාසනා කලේ. ඒ නිසා මේ අනිත්‍යතාවය දැකලා, වර්තමානයේ දැකලා, අතීත අනාගත නිරුද්ධ වෙන එක දැකලා නිකන් හිටියේ නැහැ. ඒ ඇතම වඩාත්ම සාර්ථකව, ඊටාම ස්ථාවර සාර්ථක අනාගතයක් සඳහා දුරදක්නා නුවණින් වැඩම කලේ මේ යථාර්ථය දැකපු වෙනා. මේ යථාර්ථය නොදකින කෙනා වැඩ කරන්නේ තමන්ගේ දරුවට ගැන විතරයි. තමන්ගේ ගෙදර දොර ගැන අවුරුදු 50 ගණකට විතරයි වැඩ කරන්නේ. නමුත් වෙනතුනි මේ දහම දැකපු අය වැඩ කරන්නේ වසර දහස් ගානකට ඉදිරියට ලෝකෙට යහපත වෙන දේවල් විදියට. දැන් බලන්න වෙනතුනි ජයසිංහ බෝධි රෝපණය කිරීමේදී ඒ යොදාගත් ආකාරය, ඒවට යොදාගත් උපකරණ, ස්ථානය, ඒ විතරක් නේ රෝපණය කරද්දී පේනතුනි. දැන් දේවානම්පියස රජතුමාගේ මූලිකත්වයෙන් තමයි කළේ. නමුත් පේනතුනි කවුද මේ බෝධිය රෝපණය කළේ? බිම හිටවේ කවුද? සංගමිත්තා මෙහෙණිය ගෙනාව වැඩමුව. නමුත් පොළවේ හිටවේ පේනතුනි බොහෝ දෙනෙක් හිතුවා දේවානම්පියස රජතුමා කියලා. නමුත් රජතුමා එක හිටවේ නැහැ. ඒක හිටවන්න දුන්නේ සාමාන්‍ය අප්‍රකට කෙනෙකුට තමයි හිටවන්න දුන්නේ. ඇයි එහෙම කළේ? රජතුමා හිටෙව්වා නම් රජතුමාගෙන් පස්සේ රජතුමාත් එක්ක අමනාප කෙනෙක් ආවොතින් බෝධියට හානියක් කරන්න පුළුවන්. ඒ ගැන හිතලා ඒ තරම් රහතන් වහන්සේලගේ අනුශාසකත්වයෙන් ඒ තරම් පින්නතුනේ දුරදිග බලර තමයි මේ දේවල් කළා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙක් දකින්න දැන් ඇත්තෙන්ම ඉන්දියාවේ කුණා පින්නතුනේ. ඉන්දියාවේ අශෝක රජතුමා ජයසිංහ මහ බෝධියට හුඟා සැලකුවා. රජතුමාගේ ආවරණ හිටන් පූජා කළා. රජතුමාගේ දේවියක් හිටියා. ඒ දේවිය මේකට හුඟා ද්වේෂ ඇති කරගත්තා. මොකද කළේ? බෝධියට විශාල හානියක් කළා. ඊට පස්සේ ඇති වෙච්ච බෝධිය තමයි දැන් ඉන්දියාවේ තියෙන්නේ. ඉතින් මේ වගේ අධ්‍යක්ෂීම් එක පින්නතුනි රහතන් වහන්සේලගේ මඟ පෙන්වන්නේ මේ වගේ බුද්ධිමත් රජවරු ක්‍රියා කළේ අර රහතන් වහන්සේලගේ අනුශාසකත්වයෙන් බොහෝ කලක් ශාසනය ගැන හිතලා ලෝකය ගැන හිතලා කටයුතු කළේ. ඒ වගේමයි ලංකාවේ හිටිය ස්වාමීන් වහන්සේලා මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරෝධ කළා. බුද්ධ වර්ෂ 236 දී ලංකාවට බුදුදහම අරගෙන ගියා. 236 ඉඳන් 440 දක්වා තවත් අවුරුදු 220ක කාලයක් ලංකාවේ ස්වාමීන් වහන්සේලා මේක කටපාඩම් රැගෙන ඇවිල්ලා මේක ග්‍රන්ථ ආරූඪ කළා. නැවත අවුරුදු දහස් ගණක් ඉදිරියට යන විදියට මේක ස්ථාපිත කළා. මේ හැම දෙයක්ම කළේ පින්වතුනි ධර්මය හොඳට අවබෝධ කරගත්තෝ මගඵල ලැබපු ඇතැමිට රහත් භාවයට පත් වෙච්ච උත්තමයන් වහන්සේලා තමයි මේ හැම දෙයක් සඳහාම කටයුතු කළේ. මිහිඳු හාමුදුරුව ලංකාවට ඇවිල්ලා මේ දුහාඳුර ලංකාවේ දිගටම ශාසනය ගෙන යන නෙමෙයි උත්සාහ කළේ. ලංකාවයා පැවිදි කරවලා ලංකාවේම උපසමදාවක් කරලා ලංකාවයට මේ දහම බාර දුන්නා. එතනින් තමයි ලංකාවයා පරපුරෙන් පරපුරට මේ දහම ඉදිරියට අරන් ගියේ. ඒ නිසා ඒ රැගෙන ආපු දහම තමයි පින්නතුනේ අද ලෝකෙම බුදු දහම විදිහට තියෙන්නේ. මූල බුදු සමය විදිහට තියෙන්නේ. ලෝකයේ අනිත් රටවලල ඉන්දියාවේ ඇතුළු බොහෝ රටවල ලෝකයේ බුදු දහම පිරිහෙල යද්දී ඒ ලංකාව ඇති කරගත්තු ස්ථාවර පදනම නිසා තමයි අදටත් ලෝකයේ බුදුදහම තියෙන ජීවමාන දර්ශනයක් බවට පත් වුනේ. එහෙනම් අපි හුඟක් වාසනාවන්තයි ඒ දාම අහන්නට ලැබීම. ඒ වගේම අපිට බොහොම නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා ඒ බුදුදහම ලෝකෙට ආරක්ෂා කර දීපු ලාංකික පරපුරෙන් එන පිරිසක් විදියට. එනිසා අදටත් අපේ වගකීමක් තියෙනවා මේ දහම අපේ රකින්න වගේම අපේ දරුවන්ටත් මේ දහම දයාද කළ දෙන්න සහ අනාගත පරපුරට මේ දහම දායාද කරන්න යම් කිසි කැපවීමක් අපිට කරන්න පුළුවන් නම් අපි ඒ කැපවීම කරන්න ඕන. සාමාන්‍යයෙන් ආන්දරණ දාන ටිකක් දෙන විතරක් නෙවෙයි. ඊට වඩා කැපවීමක් අපේ ජීවිත තුළ වෙන්නට ඕන. ලංකාවේ හිටිය අපේ ගුණවත් මව්වරු තමන්ගේ දරුවන් සාසනයට පූජාත් කළා. තමන්ගේ ගෙදර තමන්ට ලැබෙලින දරුවන්ගෙන් හොඳම දරුවා, පින්වත්ම, බුද්ධිමත්ම, ලස්සනම දරුවා සාසනයට පූජා කළා. ඒ නිසා තමයි මේ ශාසනය මෙච්චර කලක් රැකගෙන ආවේ. පංච උපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කිහිපෙන්නේ හටගන්න ඒ ඔඩර් එක ගන්න නැතුව ඕනම් තැනකින් පටන් ගන්නකොට විඥානෙ ඒ පහම එක විට හටගන්න එකටම නිරුද්ධ වෙන්නේ. එකක් හටගෙන අනෙත් එක හටගන්නවා කියන කතාවක් නැහැ. දැන් සූර්යාලෝකය පහළ වෙනවත් එක්කම අනිත් දේවල් ටික ඔක්කොම වෙනවනේ. අන්ධකාරය දුරු වෙන එක, කුරුල්ල නැගිටින එක ඔක්කොම ටික එකට වෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ පහ කියන්නේ පෙරපසු කතාවක් නෑ. ඕඩ එකක් විදිහට කිව්වට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි කියනවා. බුදු සාමයේ දැන් මදුපිණ්ඩේක වගේ සූත්‍රවල චක්කුංච පටිච්ච රූපේච උප්පදී චක්කු විඥානං තිනං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේත සංසංජානාති යං සංඥාන සංවිතක්කේති කියලා ඔහොම ඕඩ එකක් කියලා තියෙනවා. හැබැයි කිව්වට ඒක පෙරපසු නොවි ඉතාම ශනිකව ඒ සියල්ලක්ම එක විට වෙනවා. ඒ වගේමද අවිද්‍යා පත්‍ය සංඛාර කියන්නේ සංඛාර පත්‍ය කියන්නේ ඒකෙත් ඒකේ අවස්ථා ගානක් තියෙනවා. පටිච්චසමුප්පාදේ විස්තර කරන ක්‍රම ගානක් තියෙනවා. එක චිත්තක්ෂණයක් තුළ ওই 12ම පණවන්නත් පුළුවන්. සම්පූර්ණ කෙනෙක්ගේ අවුරුදු 50කටක ජීවිතේටම අවිද්‍යා සංඛාර දෙක අතීතෙන් ආවා, විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මෙතෙන්ට ආවා, තෘෂ්ණාදී ටික ඉදිරියට ඇති වෙලා අනාගතයට යනවා කියලා එහෙම විස්තර කරන්න පුළුවන්. ඒතකොට විස්තර කරන එක එක පදණම් තියෙනවා. ඒ වගේම එකක් අනිත් එකට සම්බන්ධයි. අවිද්‍යාව තියෙනවා නම් අනිත් එක තියෙනවා. සංඛාර තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. දෙකක් එක පැත්තට යන්නත් පුළුවන්. හැබැයි ඒක දිගටම යන්නේ නැහැ. ඒ කියන්නේ ජාති දක්වා විතරයි. ජාතියෙන් පස්සේ ජරා මරණ එකට ඒ පැත්තට දෙපැත්ත වෙන්නේ නැහැ. මොකද ඉපදුණු කෙනාට අනිවාර්යයෙන්ම ජරාවට යනවා කියන කතාවක් නැහැ. සාමාන්‍ය ලෝකෙ යන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ චක්‍රේ බිඳපු කෙනා. ඒ චක්‍රේ බින්දට රහතන් වහන්සේගේ ශාරීරික වයස වෙනවා කියලා පෙනුනට රහතන් වහන්සේට තමන් ජරාවටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ ජරා මරණ දුරු කරන්නේ ඒ නිවන් දකින මොහොතෙමයි. එනිසා ඒ චක්‍රය එතනින් බින්දනවා. ඒ දක්වා යන ගමනේදී අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මේ අංග 12 එක එක පදණම් වලින් අතීත වර්තමාන අනාගත කියලා විස්තර කරන්න පුළුවන්. එක ක්ෂණික මොහොතෙන් කියන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රභේද ටිකක් තියෙන එක ලොකු විස්තරයක්. හැම එකම යන්නේ නැහැ. මගදී නවතිනවා. ඔව්. අනිත් පැත්තට එන්නේ නැහැ ඒක. ජාති දක්වා යනවා. ජාතියේ තිමුණොතින් ජාතිය මට්ටමේ හිටියොත් මොකද ජාතිය දුරු කරනවා. ඉපදෙලි හිටියට නැවත ජාතියක් දුරු කරන රහතන් වහන්සේ කියන එක. නැවත උපතට යන තියෙන අවස්ථාව දුරු කරන එක. එකට හට ගන්න එකට නිරුද්ධ වෙන. මොකද එතනම චිත්තචෛතසික දෙකම එකට යන්නේ. නාම රූප විඥාන කියන දෙකම නාම රූප පච්චා විඥාන කියන දෙක හරියට ධර්මිත දෙකක් වගේ. ධර්මිත දෙකම තියෙන එකක් තියෙනකොට. දැන් පංච උපාදානස්කන්ධය කියන එක අපිට කෙටියෙන් කියනවා නම් සිතකය කියලා කියන්න පුළුවන්. නාම රූප විඥාන කියලා කියනත් පුළුවන්. නාම සහ රූප කියලා කියනත් පුළුවන්. ඒ කොහොම ගත්තත් මේක හරියට ධර්මිත දෙකක් වගේ. එක ධර්මිකයක් ගත්තොත් අනිත් එකත් වැටෙනවා. ඒ නිසා එකක් රූපේ විතරක් කියන විඥානේ නැහැ කියන කතාවක් නැහැ. මේ අපි සාමාන්‍ය විස්තර කරන කාම ලෝක, රූප ලෝක මට්ටමේදී මේ දෙකම එකට යන්නේ. හොඳයි පින්නතුනි, අද අපි සාකච්ඡා කළේ ඝනක මොග්ගලන සූත්‍රය. දැන් ස්වාමින් වහන්සේ සිල් සමාදෑමේ අවසාන කටයුතු සිදු කරයි. පින්නතුන් බොහෝ වේලාවක් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරුවෝ පින්නතුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. මාළනී වැලිවිටේ මෑණියන් ඇතුළු මේ පින්නතුන් නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් පින් බලාපොරොත්තුෙන් ඒ සියලුම ඥාති උදමේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්ම දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වෙත්වා. පුණ්‍ය අනුමෝදනාවන දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුන හැම දිනාටම නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් මෙවැනි පින්කම් සිදු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන ඒ ස්වාමීන් වහන්සේලාට මේ පින්තුන්ට මේ ධර්මයෙන් අනුග්‍රහ කරමින් තව බොහෝ කාලයක් උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ගුණ දහම් දිනු කරගනිමින් චිරහත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වීමට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් පිනතුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හන්තු සම්දේපි පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා